මම එහෙමනම් අනුජපාද බදුල්ලේ සූරතන ගෞතම ස්වාමීන් වහන්සේට යොමු වෙනවා. පෙරවන් සරණයි. පෙරවන් සරණයි. මම අද දවසේ සවනට සිසිල වැඩසටහන සමග සම්බන්ධ වෙන සියලුම දෙනා මම හිතන්නේ මූලිකව මේ මහත්මයා පැහැදිලි කරන්නට යෙදුනා අද දවසේ මේ යෙදුනේ කොයි ආකාරයෙන්ද කියලා. ඒ නිසා ඉතාම වටිනා සූත්‍ර දේශනාවක් මූලික කරගෙන අද දවසේ මේ ධර්ම සාකච්ඡාවක් විදිහට මේ දේශනාව පරිහරණය කරන්නටයි මේ පිරිස සූදානම් වෙලා සිටින්නේ. එහෙමනම් තථාගත බුද්ධ වචනයක් ප්‍රකාශ කරන්නටයි සූදානම් වෙන්නේ. එහෙනම් සියලු දෙනා තැන්පත් වෙලා ඒ ආකාරයෙන් එහෙනම් මේ බුද්ධ වචනය බුද්ධ දේශනාවක් ශ්‍රීමුඛ දේශනාවක් විමුලින් ඒ කාරණය කෙටියෙන් ඒ සිංහල පරිවර්තනය ශ්‍රවණයට යොමු කරගෙන ඒ පිළිබඳව සාකච්ඡාවට යොමු වීම සිදු කරමු. එහෙනම් අපි මුලින්ම තථාගතයන් වහන්සේට නමස්කාර පූර්වක වෙමු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. යං හි තං බ්‍රාහ්මන සම්මා වදමානෝ වදේය අකණ්ඩා අචින්දං අසභලං අකම්මාසං පරිපුන්නං පරිසුද්ධං බ්‍රහ්මචරියං චරතිති මමේ වේතං බ්‍රාහ්මන සම්මා වදමානෝ වදේය අහං හි බ්‍රාහ්මන අකණ්ඩං අචින්දං අසබලා අකම්මාසං පරිපුන්නා පරිසුද්ධා බ්‍රහ්මචරියං චරාමීති. ධර්ම සාකච්ඡාවට හිමින සෙළුම පින්වතුනි, අද දවසේ මේ ශ්‍රවණට සිසිල වැඩසටහන යටතේ සාකච්ඡා කරන්නට මූලික කරගෙන තිබුණේ ඒ අංගුත්තර නිකායට අදාළ අංගුත්තර නිකායේ සප්තක නිපාතයේ මහායඤ්ඤ වර්ගයට අයිති සප්ත මේ තුන සූත්‍රයේ කියන මේ සූත්‍ර දේශනාව. එය ඥානසෝනිකේන බ්‍රහ්මණයා ලෝතුරා බුදුරජාණන් වහන්සේ බහැදකින්නට පැමිණිලා ඒ අනුව එතුමන් විසින් මේ සිද්ධ කරන සාකච්ඡාවක් විදිහට තමයි මේ සූත්‍ර දේශනාව දීක හැරෙන්නේ. ඒ ඥානසෝනි නම් බ්‍රහ්මණතුමා බුදුරජාණන් වහන්සේ බහැදකින්නට පැමිණිලා විමසන ප්‍රශ්නයක් තමයි මේ බ්‍රහ්මචාරය පිළිබඳව ප්‍රශ්නය. ඒ පින්වත් ශ්‍රමණ ගෞතමයන් වහන්සේ බ්‍රහ්මචාරයේ මනාව හැසිරෙන්නේද කියලා මේ ඥානසෝනි බ්‍රහ්මණතුමා විමසීමක් සිදු කරනවා. මේ ඒ අවස්ථාවේ අප ලොතර තථාගත බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාරපු මූලික පාඩයක් තමයි මම මේ සූත්‍රය අසුරින් ගෙමුලින් දේශනා කරන්න ලැබුණේ. ඉතින් තථාගත බුදුරජාණන් වහන්සේ මේ මොහොතේ දක්වනවා යමෙක් භ්‍රමචාරයේ හැසිරෙනවා යයි සඳහන් කරනවා නම් ඒ භ්‍රමචාරයේ හැසිරෙනවා කියන කෙනෙක් විදිහට මා ප්‍රකාශ කරන්නට පුළුවන් මම එසේ ඒ භ්‍රමචාරී ස්වභාවයේ හැසිරෙන කෙනෙක් කියලා ලෝතර බුදුරජාණන් වහන්සේ අභීත වූ ප්‍රකාශයක් සිදු කරනවා. ඉතින් මේ භ්‍රමචාරය කොයි ආකාරයේ එකක් සිදු වෙන්නට ඕනද කියන එක තමයි දේශනාව සූත්‍රය තුළ ගෙනහැර දක්වන්නේ අප බුදුරජාණන් වහන්සේ. ඉතින් මේ සූත්‍රය තුළ ඒ සිංහල පරිවර්තනෙම මුලින් ඔබට ප්‍රකාශ කර දෙකින්නාදී ඒ ප්‍රමාණකට ඔබට මේ සූත්‍රය තුළ ඒ දිගහැරෙන කරුණු කාරණා මෙන්නින් වටහා ගන්නට උපකාර වෙයි. ඒ කාරණේ මේ භ්‍රමචාරය යම් කෙනෙක් කොයි ආකාරයෙන් සිදු කරන්නට ඕනෑද කියන කාරණාව. ඒ ආකාරයෙන් බුදුරජාණන් වහන්සේ මෙසේමලින් වදාරනවා, බ්‍රහ්මණය යමෙකු වනාහි නොකැඩුනා වූ, සිදුරු නො වූ, සබල නො වූ, අකම්මාස වූ, පරිපූර්ණ වූ, පිරිසිදු වූ ඒ බ්‍රහ්මචාර්ය හැසිරියයි මනාකොට කියන්නේද? මෙය මටම මනාකොට කියන්නේය. බ්‍රහ්මණය මම අකණ්ඩ වූ, සිදුරු නොවි නොවු, පුල්ලි නොවතුණු, කිලුටු නොවු, පරිපූර්ණ වූ, පිරිසිදු වූ බ්‍රහ්මචාර්යාව හැසිරෙන්නේ. ස්ථාවේ මේ ගෞතමයන් වහන්සේගෙන් විමසනවා භවත් ගෞතමයන් වහන්සේ බඹසර කැඩීම, සිදුරු වීම, පුල්ලි වැටීම, කිලුටු වීම කුමක්ද කියලා. බ්‍රහ්මණය මේ ලෝකයේ ඇතම් පවිද්දෙක් හෝ බ්‍රහ්මණයෙක් හෝ මනාශේ බඹසර හැසිරෙන්නේ යයි පිළිගනු ලබන්නේ. ස්ත්‍රියක් සමග එක්ව යහනක නොසිතීද? එසේ නමුදු ස්ත්‍රියගේ ඇඟ ඉලීම්, පිරිමැදීම්, නැවීම්, අත්පා මැදීම් ඉවසයිද? එය බලාපොරොත්තු වේද? එයින් සතුටට පත් වේද? බ්‍රාහ්මණය මෙයද බ්‍රහ්මණාහි බඹසරට බඹසර කැඩුණු සිදුරු කබර සහිත කිලිටු වූ වක්යයි කියනු ලැබේ. බ්‍රාහ්මණය මෙය අපිරිසිදු බඹසර හැසිරීමයයි කියයි. මයතුන සංයෝගයෙන් යුක්ත වූයේයයි ජාතිය නොමිදිනේය. ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසය යන දුකින්ද නොමිදුනේයයි කියමු. බ්‍රාහ්මණය නැවතද මේ ලෝකෙහි ඇතැම් පැවිද්දෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ මනසේ බඹසර හැසිරෙන්නේ යයි පිළිගනු ලබන්නේ. ස්ත්‍රියක් සමග එක්ව යහනක නොසිතීද? ස්ත්‍රියගේ ඇඟිලිම්, පිරිමැදීම්, නැවීම්, අත්පා මැදීම් නොයවසයිද? ඒ බලාපොරොත්තු නොවේද? එයින් සතුටට පත් නොවේද? එසේ නමුදු ස්ත්‍රිය සමග ගැටේද? ක්‍රීඩා කෙලේද? කෙලිකවටකම් කෙලේද? සිහි කෙරේද? බ්‍රාහ්මණය මෙයද වනාහි බඹසරට කැඩුණු සිදුරු කබර සහිත කිලිටි වූයේයයි කියනු ලැබේ. බ්‍රාහ්මණය මෙය අපිරිසිදු බඹසර හැසිරීමකයයි ප්‍රකාශ කරන. මෛතුන සංයෝජනයේ යුක්ත වූයේයයි ජාතිය නොමිදුනේය. ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස දුකින් නොමිදුනේයයි කියයි. බ්‍රාහ්මණය නැවතද මේ ලෝකයේහි ඇතම් පැවිද්දෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ මනාසේ බඹසර හැසිරුණේයයි හැසිරෙන්නේ යයි පිළිගනු ලබන්නේ. ස්ත්‍රිය සමග එක්ව යහනක නොසිතීද? ස්ත්‍රියගේ ඇඟ ඉලීම්, පිරිමැදීම්, නැවීම්, අත්පා මැදීම් නොයවසයිද? එය බලාපොරොත්තු නොවේද? එයින් සතුටටපත් නොවේද? ස්ත්‍රිය සමග නොගැටේද? ක්‍රීඩා නොකරේද? කෙලි කවටකම් නොකරේද? සිහි නොකරේද? ස්ත්‍රියගේ ඇසින් ඇස නොබලාද? නොදකීද? එසේ නමුදු බිත්තියෙන් පිටත සිට හෝ ප්‍රකාරයෙන් පිටත සිට හෝ සිනාවන්නා හෝ කතා කරන්නා වූ හෝ ගායනා කරන්නා වූ හෝ හඬන්නා වූ හෝ ස්ත්‍රියගේ ශබ්දය අසාද? බ්‍රාහ්මණය මේ වනාහි බඹසරට කැඩුණු සිදුරු කබර සහිත වූ කිලිටි වූයේයයි කියනු ලැබේ. බ්‍රාහ්මණය මේ අපිරිසිදු බඹසර හැසිරීමයයි කියයි. මෛත්‍රණ සංයෝජනෙන් යුක්ත වූයේ ජාති ය නොමිදුනේ. ජරා මරණය ශෝක පරිදේවය දුක්ඛ දෝමන සුපායාස දුකින් නොමිදුනේයයි කියයි. බ්‍රාහ්මණය නැවතද මේ ලෝකයේ ඇතැම් පැවිද්දෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ මනාසේ බඹසර හැසිරෙන්නේ යයි පිළිගනු ලබන්නේ. ස්ත්‍රියක් සමග එක්ව යහනක නොසිතීද? ස්ත්‍රියගේ ඇඟ ඉලීම්, පිරිමැදීම්, නැවීම්, අත්පා මැදීම් නොවිසයිද? ඒ බලාපොරොත්තු නොවේද? එයින් සතුටට පත් නොවේද? ස්ත්‍රිය සමග නොගැටේද? ක්‍රීඩා නොකරේද? කෙලිකවටකම් නොකරේද? සිහි නොකරේද? ස්ත්‍රියගේ ඇසින් ඇස නොබලාද? නොදකීද? බිත්තියෙන් පිටත සිට හෝ ප්‍රකාරයෙන් පිටත සිට හෝ සිනහවන්නා හෝ කතා කරන්නා වූ හෝ ගායන කරන්නා වූ හෝ හඬන්නා වූ හෝ ස්ත්‍රියගේ ශබ්දය නොඅසාද? එසේ නමුදු ඔහු පෙර ස්ත්‍රිය සමග සිනහ වුණු ක්‍රීඩා කළ කෙලි කවටකම් කළ දේශී තෙරේද? බ්‍රාහ්මණය මේද වනාහි බඹසරට කැඩුණු සිදුරු කබර සහිත කිලිටි ඌව යයි කියනු ලැබේ. බ්‍රාහ්මණය මේ අපිරිසුදු බඹසාර හැසිරීමේයි කියයි. මෛත්‍රණ සංයෝජනයේ යුක්ත වූයේ ජාතිය ඉපදී නොමිදුනේ ජරා මරණය ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සය උපායාස දුකින් නොමිදුනේ යයි කියමු. බ්‍රාහ්මණය නැවතද මේ ලෝකයේ ඇතම් ප්‍රවිද්දෙක්කෝ බ්‍රාහ්මණයෙක්කෝ අනාශේ බඹසර හැසිරෙන්නේ යයි පිළිගනු ලබන්නේ ස්ත්‍රිය සමග එක්ව යහනක නොසිතේද? ස්ත්‍රියගේ ඇඟ ඉලීම්, ඉදමැදී නැවීම්, අත්පා මැදීම් නොයවසයිද? ඒ බලාපොරොත්තු නොවේද? ඒයින් සතුටටපත් නොවේද? ස්ත්‍රිය සමග නොගැටේද? ක්‍රීඩා නොකෙරේද? සිහි නොකරේද? ස්ත්‍රිය ඇසින් ඇස නොබලාද? නොදකීද? මිත්‍යෙන් පිටසිත හෝ ප්‍රකාරයෙන් පිටසිත හෝ සිනහවන්නා වූ හෝ කතා කරන්නා වූ හෝ ගායනා කරන්නා වූ හෝ හඬන්නා වූ හෝ ස්ත්‍රියගේ ශබ්දය නොඅසාද ඔහු පෙර ස්ත්‍රිය සමග සිනහවුණු ක්‍රීඩා කළ කෙලි කවටකම් කළ දේ සිහි නොකෙරේද? එසේ නමුදු පස්කම්සක් අනුභව කරන්නා වූ එයින් පිරිවැරු ගෘහපතියෙකු හෝ ගෘහපති පුත්‍රයෙකු හෝ බලාද බ්‍රාහ්මණය මේද වනාහි බවසර කැඩුණු සිදුරු කබර සහිත කිලිටි වූවක් යැයි කියනු ලැබේ. බ්‍රාහ්මණය මෙය අපිරිසිදු බඹසර හැසිරීමයයි කියයි. මෛතුන සංයෝජනයේ යුක්ත වූයේ ජාතිය නොමිදුනේ ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස දුකින් නොමිදුනේ යයි කියමි. බ්‍රාහ්මණය නැවතද මේ ලෝකයේහි ඇතම් පැවිද්දෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ මනාසේ බඹසර හැසිරෙන්නේ යයි පිළිගනු ලබන්නේ ස්ත්‍රිය සමග එක්ව යහනක නොසිතේද? ස්ත්‍රියගේ ඇඟ ඉලීම්, පිරමැදීම්, නැවීම්, අත්පා මැදීම් නොඉවසයිද? ඒ බලාපොරොත්තු නොවේද? එයින් සතුටටපත් නොවේද? ස්ත්‍රිය සමග නොගැටේද? ක්‍රීඩා නොකෙරේද? කෙලි කවටකම් නොකෙරේද? සිහි නොකෙරේද? ස්ත්‍රියගේ ඇසින් ඇස නොබලාද? නොදකීද? මිත්‍යෙන් පිටසිත හෝ ප්‍රකාරයෙන් පිටසිත හෝ සිනහවන්නා වූ හෝ කතා කරන්නා වූ හෝ ගායනය කරන්නා වූ හෝ හඬන්නා වූ හෝ ස්ත්‍රියගේ ශබ්දය නොඅසාද ඔහු පෙර ස්ත්‍රිය සමග සිනහවුණු ක්‍රීඩා කළ කෙලි කවටකම් කළ දේශෙහි නොකෙරේද? පස්කම් සැප අනුභව කරන්නා වූ එයින් පිරිවැදු ගෘහපතියෙකු හෝ ගෘහපති පුත්‍රයෙකු හෝ නොබලාද? එසේ නමුදු එක්තරා දේවනිකායක් ප්‍රාර්ථනා කොට බඹසර හැසිරේද? මම මේ ශීලයෙන් හෝ වෘතයෙන් හෝ තපස් සරණයෙන් හෝ බඹසරින් හෝ දෙවියෙක් හෝ වන්නෙමි. දෙවියන්ගෙන් එක්තරා කෙනෙක් වන්නෙමි කියයි. හෙතෙම ඒ ආස්වාදය කරයි. ඒ ආශා කරයි. එයින් ප්‍රීතියේ බ්‍රාහ්මණය මෙයද බඹසර කැඩීමය, සිදුරු වීමය, කුල්ලි වැටීමය, කිල්ටු වීමයයි කියනු ලැබේ. බ්‍රාහ්මණය මෙය මෙම මේ තුන සංයෝජනය යුක්ත වූ අපිරිසුදු බඹසරයයි කියයි. ඉපදීමෙන් නොමිදේ ජරා මරණය ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාසයන් දුක්ඛයන්ගෙන් නොමිදුනේයි කියනි. බ්‍රාහ්මණය යම්තාක් වනාහි මේ සප්ත මේතුනයන්ගෙන් එක්තරා මේතුන සංයෝගයක් තමා කෙරෙහි දුරු නොකලේයයි මනාකොට දැක්කෙන්ද? බ්‍රාහ්මණය ඒතාක් මම දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත, මේ ලෝකයේහි ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත, දෙවි මිනිසුන් සහිත ප්‍රජාවෙහි නිරුත්තර වූ සම්‍යක් සම්බෝධිය අවබෝධ කළේයයි නොම ප්‍රතිඥා කළෙමි. බ්‍රාහ්මණය යම්තාක් වනාහි මම මේ සප්ත මේතුන සංයෝගයෙන් එක්තරා මේතුන සංයෝගයක් තමා කෙරෙහි දුරු නොකලේයයි නොදැක්කෙන්ද? බ්‍රාහ්මණය එහෙයින් මම දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත, ලෝකයේ සමන බ්‍රාහ්මණ සහිත, දේවමිනිස සහිත ප්‍රජාවේ නිරතරු සම්‍යක් සම්බෝධිය අවබෝධ කළේයයි මනාකොට ප්‍රතිඥා කළෙමි. මාතුල දර්ශනය ඥානය පහළවිය. මාගේ චිත්ත විමුක්තිය නොවෙනස්ය. මේ කෙලවර ආත්මා භාවයයි, දෙන්මතු භවයක් නැත. මෙසේ දේශනා කළ කල්හි ජන්සෝනි බ්‍රාහ්මණය තෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ සැලකළේය. භාග්‍යවතුන් භගවත් ගෞතමයන් වහන්ස ඉතා යහපති භගවත් ගෞතමයන් වහන්ස යම්සේ යටිකුරු කරන ලද්දක් උඩුකුරු කරන්නේද? ප්‍රශ්න දෙයක් විවෘත කරන්නේද? මම්මුලා වූ එකට මාර්ගය කියන්නේද? ඇස්සැත්තෝ රූප දකිත්තායි අඳුරෙහි තෙල් පහනක් දරන්නේද? එසේම භගවත් ගෞතමයන් වහන්සේ විසින් අනේක ප්‍රකාරයෙන් ධර්ම ප්‍රකාශ කරන ලදී. ඒ මම භගවත් ගෞතමයන් වහන්සේ සරණ යමි. ධර්මයේද භික්ෂු සංඝයාද සරණ යමි. අද සිට දිවිහිමි කොට සරණ ගිය උපාසකයෙකු කොට භවත් ගෞතමයන් වහන්සේ මාදරාවා. සාදු සාදු සාදු. ඉමාමේ තාම ඉක්මනින් මේ සූත්‍ර දේශනාවේ සිංහල පරිවර්තනය ප්‍රකාශ කරන්නට යෙදුණු ඒ සූත්‍ර ත්‍රිපිටකය තුළ සඳහන් වෙන ආකාරයෙන්ම මේ සූත්‍ර දේශනාව තුළ ඉතා පැහැදිලි වශයෙන් කාරණා හතක් තථාගත ලෝතර බුදුරජාණන් වහන්සේ ඒ භ්‍රමචාරය සම්පූර්ණ වීම සඳහා අනුගමනය කරන්නට අවශ්‍යයි කියන එක ප්‍රකාශ කර දක්වනවා. ඒ මනවින් තේරුම් කරගත්තොත් කෙටියෙන් නැවත සලකලා බැලුවොත් මුලින්ම බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙන්නේ පරිපූර්ණ වශයෙන් ඒ කාමයන්ගෙන් බ්‍රහ්මචාරය සම්පූර්ණ වෙනවා කියන කාරණාව සිදුවෙන්නේ නම් ස්ත්‍රී පුරුෂ මේ සංයෝගණය ගැනයි බුදුරජාණන් වහන්සේ දක්වන්නේ. ඉතින් මේක මේ පුරුෂයන් සම්බන්ධයෙන් භික්ෂුන් වහන්සේලා සම්බන්ධයෙන් දේශනාවේ දක්වලා තිබුණා. ඒක අපි දෙපාර්ශවයටම සලකා ගන්නකොට ස්ත්‍රිය පුරුෂයා කෙරෙහි පුරුෂයා ස්ත්‍රිය කෙරෙහි තිබෙන මේ බන්ධනය තමයි ලෝකයේ තිබෙන බලවත්ම බන්ධනය විදිහට බුදුරජාණන් වහන්සේ අවස්ථාවකදී දේශනා කර දක්වනවා සංයුක්ත නිකායේ සූත්‍රයන් තුළදී. මම මේ ලෝකයේ තිබෙන දැඩිම බන්ධනය විදිහට දකින්නේ මේ ස්ත්‍රිය පුරුෂයා කෙරෙහි තිබෙන බන්ධනයක් පුරුෂයා ස්ත්‍රිය කෙරෙහි තිබෙන බන්ධනයක් කියන කාරණා. ඉතින් මෙතෙන්දී පුරුෂයන්ට ස්ත්‍රිය කෙරෙහි මේ දක්වන කාරණා ටික සම්පූර්ණ වශයෙන් ස්ත්‍රියට පුරුෂයා කෙරෙහිද පවතින ස්වභාවය තමන් තේරුම් කරගන්නට අවශ්‍ය වෙනවා. ඒ අනුව මෙතන දක්වනවා ඒතර ස්ත්‍රියක් පුරුෂයෙක් සමග එක්ව යහනක වාසය නොකිරීම කියන එක තමයි බොහෝ දෙනා විශ්වාස කරන්නේ මේ භ්‍රමචාරී ජීවිතය කියන ස්වභාවයෙන්. නමුත් පැහැදිලි වශයෙන් මේ සූත්‍ර දේශනාව තුළ අප තථාගතයන් වහන්සේ දේශනා කොට දක්වනවා ඔබ එසේ ස්ත්‍රියක් පුරුෂයෙක් විදිහට ඒ දෙදෙනා එක්ව එක යහනක වාසය නොකිරීම පමණක් නොවේ මේ භ්‍රමචාරය සම්පූර්ණ වෙනට සිදු කරන්නට අවශ්‍ය. ඒ අනුව කෙටිකොට අපි මේ සූත්‍ර දේශනාවේ තිබුණු කාරණා හත ගැන හැර දැක්වුවොත් මූලික වශයෙන් ප්‍රථම වශයෙන් දේශනා කරනවා තථාගතයන් වහන්සේ එසේ ස්ත්‍රියගේ ස්පර්ශයෙන් අපි ඈත් වෙන්නට ඕන ස්ත්‍රියගේ ඇඟ ඉලීම් ඒක පැහැදිලි වශයෙන් දක්වනවා. එසේ මේ සූත්‍රය තුළදී යම් ආකාරයකින් ස්ත්‍රියගේ ඇඟ ඉලීම් පිරිමැදීම් නැවීම් අත්පා මැදීම් ඒවා යම් ආකාරයකින් පිළිගන්නවා නම් ඉවසනවා නම් ඒ කෙනෙක්ගේ ස්ත්‍රිය පුරුෂයෙක් ස්පර්ශ කරනකොට නැත්නම් පුරුෂයෙක් ස්ත්‍රිය ස්පර්ශ කරන වෙලාවක නම් ස්ත්‍රිය පුරුෂයා ස්පර්ශ කිරීම මේ ආදී කොට තමන්ට යම් කිසි ආකාරයේ ලැබෙනා වූ ස්පර්ශයකට තමන් කැමැත්තක් දක්වනවා නම් ඒක භ්‍රමචාරය කැඩීමක් විදිහට. ඒ වගේම එසේම දක්වනවා ස්ත්‍රියන් සමග පුරුෂයන් යම් ආකාරයක කතා බහ කිරීම ඒ ආකාරයෙන් සිද්ධ කරනවා නම් ඒ ගැටීම් ක්‍රීඩා කිරීම කෙලිකවටකම් ආදී කාරණා සිද්ධ කරනවා නම් එසේ එයත් භ්‍රමචාරී භාවය කැඩීමක් විදිහට. ඒ ආකාරයෙන්ම තමන් හොර ඇහිම් බැලීම් ඒ ඇසින් ඇස්ස ගතා ඒ ආකාරයට යම්කිසි ස්ත්‍රියක් ලෙස බලා සිටීම යන කාරණේද තමන් ඒ ආකාරයට තමන්ගේ ආස්වාදයක් පිණිස ස්ත්‍රිය පුරුෂයා දෙස බලනවාද පුරුෂයා ස්ත්‍රිය දෙස බලනවා වගේම ස්ත්‍රියක් පුරුෂයා දෙස බැලීම යන කාරණේත් අපි සලකන්නට වෙනවා. ඒ දෙපාර්ශ්වය ගැන මම මේ සඳහන් කරන්නේ. එතකොට ඒ ආකාරයේ ඇසින් ඇස ගැටීම කියලා මේක දක්වලා තිබෙනවා. ඇසින් ඇස නොබලාද නොදකීද කියලා සඳහන් කරන්නේ. එතකොට ඒක යමෙක් එහෙම දකිනවා නම් බලනවා නම් ඒක බැලීමේ උමනාවක් තිබෙනවා නම් එයත් භ්‍රමචාරී ජීවිතයේට වරදක් විදිහට ඒක ශීලයේ භ්‍රමචාරී ශීලයේ කැඩීමක් සිදුරු වීමක් විදිහට දක්වනවා. ඊළඟට හතරවෙනි කාරණාව විදිහට යම් ආකාරයකින් මේ මුලින් කිව්ව කාරණා තුනම නැති වුණත් ස්ත්‍රියගේ ඇඟිලිම ස්පර්ශ කිරීම ආදියද නැති වුණත් කෙලෙස් ඇතිවීම සඳහා සිනාසීම් කතා කිරීම පීඩා ආදිය නැති නොකරගත්තත් ස්ත්‍රීන් බැලීමේ ආශාව නැති වුණත් යම් ආකාරයකින් පිටින් ඇහෙන ශබ්ද ඒ කියන්නේ ස්ත්‍රියක් කතා කරන හඬ පුරුෂයෙක් නම් ස්ත්‍රිය කතා කරන හඬක් ස්ත්‍රියකට පුරුෂයෙක් කතා කරන හඬ ශිනාසීම් කතා කිරීම ඒ අය කරන කෙලිකවටකම් ආදී අහන්න තිබෙන ආශාව ශ්‍රවණ තිබෙන ආශාව යමෙක් දුරු කරලා නැත්නම් ඒ තුළින් භ්‍රමචාරය කැඩීමක් සිද්ධ වෙන බව සඳහන් කරන්නේ. ඒ ආකාරයටම යමෙක් එසේ ඒ සත්‍යයේ ශීලයේ සම්පූර්ණ කරගත්තත් පෙර තමන් විශ්ේංහා කර කී දේ සිහි කරනවා නම් එසේ තමන් ඒ ආකාරයට පෙර ආස්වාදයේ සඳහා මෙසේ මම ප්‍රමග මේ කාරණාවල යෙදුනා කියන ස්වභාවයෙන් යම් කිසි කෙනෙක් එසේ ඒ කාරණා සිද්ධ කරන සිහි කරනවාද එයත් භ්‍රමචාරී ශීලයේ කැඩීමක් විදියට දක්වනවා. ඒ ආකාරයටම යම් කිසි කෙනෙක් එසේ ඒ පෙර ස්ත්‍රීන් සමග කළ කී දේ කතා කිරීම සිහි කිරීම කරන්නේ නැතිවත් පංචකාමයේ යෙදෙන වෙනත් වූ ගිහිව වාසය කරන්නා වූ අය දැක ආශාව උපදවා ගන්නවා නම් එසේ එය සතුටු හේතු කාරණාවක් විදියට දක්වා තමන් සිහි කරනවා නම් එයත් භ්‍රමචාරී ජීවිතයට හානියක් විදියට ශීලයේ කැඩීමක් භ්‍රමචාරී ශීලයේ කැඩීමක් විදියට දක්වනවා. ආසාන වශයෙන් දක්වනවා තථාගතයන් වහන්සේ යම් කෙනෙක් යම් ආකාරයකින් මේ භ්‍රමචාරී වාසය කිරීම තුළ ප්‍රාර්ථනාවන් සිද්ධ කරනවාද දිව්‍ය කාම සම්පත්තියෙන් ලැබේවාය කියන ප්‍රාර්ථනය දිව්‍ය සැප සම්පත් ලැබෙන්නට ඕනෑය කියලා යම් කෙනෙක් එසේ මේ ශීලයේ යම් යෙදෙනවාද බඹසර හැසිරෙනවාද එයත් භ්‍රමචාරී ජීවිතයට හානියක් එයත් භ්‍රමචාරී භාවයේ කැඩීමක් විදිහ තමයි සූත්‍ර දේශනාව තුළ දක්වන්නේ. ඉතින් අනුව මෙතන 70 වසරෙම ඉතාම ගැඹුරු විග්‍රහයක් අප තථාගතයන් වහන්සේ ගෙනහැර දක්වනවා. අපි මා බොහෝ විට ওই කාරණාව යම් ස්ථානයන් වල ප්‍රකාශ කර තිබෙනවා මගේ සමග බොහෝ සංවාද වලට යෙදিলা තිබෙනවා බොහෝ උපාසක උපාසිකාවන් මේ සම්බන්ධයේ මේ මක්නසාද මම සාමාන්‍යයෙන් ලංකාවේ අර පොහොය දිනේට උපෝසත අටාංගම ශීලය සමාදන් කරවන අවස්ථාවන් වල මේ කාරණේ පිළිබඳ සාකච්ඡා කර තිබෙන අවස්ථාවක ඉපේකෙදී ඒ දවසට අපි විශේෂයෙන් සමාදන් කරගන්නවා සමාදන් වෙනවා ඒ අභ්‍රක්‍මචර්යා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා. දැන් ඔබට මනවින් මේ කාරණේ තේරුම් කරගන්නට සිද්ධ වෙනවා මේ භ්‍රක්‍මචාරයේ කියන එක කොයිතරම් ගැඹුරු වශයෙන් තථාගතයන් වහන්සේ මේ සූත්‍ර දේශනාව තුළ පැහැදිලි කර දක්වනවාද. ඉතින් කාරණා හතක් දක්වනවා මේ භ්‍රමචාරය සම්පූර්ණ වෙන්නේ නැත්නම් ඉතින් මේ කාරණේ කෙටියෙන් මෙසේ ඉගක්වන්නේ ඔය தত্ত্বය මට පැහැදිලිව සිහිපත් වෙනවා අර බුදුරජාණන් වහන්සේ පිරිනවම් පාන ආසන්න අවස්ථාවේදී ආනන්ද ස්වාමීන් වහන්සේ විමසනවා භාග්‍යවතුන් වහන්සේ අපේ භික්ෂුන් වහන්සේලා විදිහට මේ කාන්තාවන් සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු ප්‍රතිපදාව කුමක්ද කියලා. ඒ අවස්ථාවේ තථාගතයන් වහන්සේ වදාරනවා ආනන්ද කාන්තාවන් නොදැක ඉන්නට පුළුවන් නම් හොඳයි. නමුත් ඒ වෙලාවේ නැවත ආනන්ද ස්වාමීන් වහන්සේ විසනවා ඒත් භාග්‍යතුන් වහන්සේ කාන්තාවන් අපිට දකින්නට ලැබුණොත් අපි මොකද කරන්නේ? ඒ අවස්ථාවේ තථාගතයන් වහන්සේ ප්‍රකාශ කර තිබෙන්නේ ආනන්ද කතාබහ නොකළ සිටියොත් හොඳයි. කියන්නේ කාන්තාවක් මුණ ගැහුණත් දකින්න ලැබුණත් කතා නොකර ඉඳීමෙන් ඉන්න කියලායි බුදුහාමුදුරුව අවවාද කරලා තිබෙනවා. ඒලෙත් නැවත ආනන්ද ස්වාමීන් වහන්සේ මෙසලා තිනවා ඒ අවස්ථාවෙත් භාග්‍යතුන් වහන්සේ ඒ අය කතා කරන්නට ආවොත් ආනන්ද වචන දෙක තුනකට වඩා කතා නොකර සිටින්නට ඕන. එමත් නැතිනම් තමන් ඒ ආකාරයෙන් ඒ තමන්ගේ ඥාති ස්වභාවය තමන්ගේ මෑණියන් කියලා හිතාගෙන තමන්ට වැඩිහිටි කෙනෙක් නම් ඒ ආකාරයෙන් එහෙම නැත්නම් තමන්ගේ වයසේ ස්වභාවය කෙනෙක් නම් ඒක තමන්ගේ සහෝදරියක් වශයෙන් හිතාගෙන කතා කරන්න. කියන්නේ තමන් වැඩිහිටි සහෝදරියක් එහෙම නැත්නම් කුඩා සහෝදරියක් ගැන මෙසේ ඒ තමන්ගේ ඥාති ස්වභාවයෙන් සීකරගෙන එය සමග කතා බහ කිරීමයි අවම වශයෙන් කළ යුත්තේ කියන කාරණේ. ඒ ආකාරයේදී ඒ බුදුරජාන් වහන්සේ ඒ තාක් එසේම දේශනා කර තිබෙන්නේ මේ භ්‍රමචාරයේ කියන ස්වභාවය තම ගැඹුරු ශික්ෂාපදයක් ගැඹුරු ශීලයක් අපි ඒ කාරණේ ගැන සඳහන් කරනකොට තමන්ගේ ඉන්ද්‍රිය සංවර ශීලයේ විදිහට ඉන්ද්‍රිය සංවර ශීලයේ තුළ එසේ දක්වලා තිබෙනවා දික්ක සුත මුත සහ විඤ්ඤාත කියන මේ ධර්මතාවයන් ස්වභාවයන් ටිකක් මේ ආයතන ටික අපි මේ ආයතන භාවිතා කරනකොට මේ ආයතනයන්ගේ අරමුණු ලැබෙන ස්වභාවය අනුව තමයි මේ බෙදීම සිද්ධ කරලා තියෙන්නේ. දෙත් කියන ස්වභාවයෙන් දැකීමෙන් ඇත්වීම, සුත කියන ස්වභාවය ගත්තාම මේ ශ්‍රවණය කිරීමේ ස්වභාවය, මුත කියන ස්වභාවය ස්පර්ශ කියන ස්වභාවයන් ටිකට අයිති වෙන කාරණය. ඊළඟට විඤ්ඤාත කියන්නේ මේක මෙනෙහි කිරීම කියන කාරණා. ඉතින් මේ ක්‍රමවේදයන් හතරෙන් තමයි යමෙකුට අරමුණු ගන්නට පුළුවන් වෙන්නේ. ඉතින් මේ භ්‍රමචාරය කියන අවස්ථාව ගැන සැලකෙනකොට තථාගතයන් වහන්සේ පැහැදිලිවම සූත්‍ර දේශනා තුළ දේශනා කර තිබෙන්නේ යම් පරිදි මේ ditta suta muta viññāta කියන යම් සත්‍යයකට, යම් පුද්ගලයෙකුට අරමුණු කරගැනීමේ ක්‍රමවේදයන් හතරක් තමයි මේ දක්වන්නේ. එහෙම නැත්නම් ආයතන හයයි. ඒ ආයතන හයෙම යම් කිසි ආකාරයක තමන් ගන්නා වූ කාම සංඥාවක් තිබේද පුරුෂයෙක් ස්ත්‍රියක් කෙරේ ඒ කාම සංඥාවෙන් වෙන් වෙන්නට ඕන කියන කාරණය. දැකීමෙන්, ඇසීමෙන්, ඒ වගේම ස්පර්ශ කිරීම වලින් ඒ අය පිළිබඳව තමන් කාම සංඥා ඇති කර ගැනීම, ඒ කියන්නේ මනසින් මෙනෙහි කිරීම ආදී මේ සියලුම ස්වභාවයන්ගෙන් ඈත්වීමෙන් පමණයි කෙනෙක් මේ භ්‍රමචාරය සම්පූර්ණ කර ගැනීම සිදු කරන්නේ. මේ පැහැදිලිව මේ සූත්‍රය අවසානයේ දේශනා කරන තථාගතයන් වහන්සේ විසින් යමෙක් ශීලයක් රැකීම සිදු කරලා ඒ භ්‍රමචාරී ශීලය තමන්ට දෙවියෙක් භ්‍රමයක් යන ස්වභාවයකට පත්වීම සඳහා දිව්‍ය ලෝක උප්පත්තියක්, භ්‍රම ලෝක උප්පත්තියක් සඳහා මේ ශීලයේ හේතු වේවා කියන යම් ප්‍රාර්ථනයක් සිදු කිරීමද යම් පරිච්ඡකින් භ්‍රමචාරී ශීලයේ කැඩීමක් විදිහට තමයි සූත්‍රය තුළ දේශනා කරන්නේ. ඉතින් මේක ඉතාම වටිනා කාරණාවක්. මොකද මේ භ්‍රමචාරී වීම කියලා පිරිස ප්‍රකාශ කරනවා. බොහෝ විට මට මුණ ගැහිලා තිබෙනවා. අපි මේ කියන ආකාරයෙන් සාම්භාරියා විදියට වාසය කරනවා. ඒත් අපි භ්‍රමචාරීව තමයි වාසය කරන්නේ කියන මේ ප්‍රකාශන සිද්ධ කරනවා. ඉතින් දැන් මේ සූත්‍රය අනුව අපි සලකලා බලුවොත් කිසියම් ආකාරයක ස්වාමි භාර්යාවන් විදිහට ගිහිව වාසය කරමින් ඒ අයට හැකියාවක් ලැබෙන්නේ නැහැ, වෙන් වෙන්නේ නැතුව, ඒ අය නොදකින්නේ නැතුව, ඒ අයගෙන් ඈත් වෙන්නේ නැතුව, සම්බන්ධතාවයේ සම්පූර්ණ වශයෙන් අයින් වෙන්නේ නැතුව මේ භ්‍රමචාරී කියන එක සම්පූර්ණ කරනවා. මේ මක්නිසාද මෙතනදී පැහැදිලිව සදාගතයන් වහන්සේ දක්වනවා යමෙක් එහෙම වෙන් වෙලා හිටියත් ඒ භ්‍රමචාරය වෙන්නේ නැහැ. එයා ඒ පෙර තමන්ගේ ස්වාමියා භාර්යාව එක හෝ වාසය කරන අවස්ථාවේ එසේ කතා බහ කිරීම කරපු ආකාරය, ඒ කළ කරකෙපු දේවල් නැවත සිහි කරනවා නම් ඒ තත්ත්වේ පවා අතහැරෙන්න ඕනි. ඒ කියන්නේ අවසාන වශයෙන් එයාට එසේ ස්ත්‍රියක් නම් පුරුෂයා සිහි නොවෙන්නට ඕනි, පුරුෂයාක් නම් ස්ත්‍රිය සිහි නොවන තත්ත්වයට පත් වෙන්නට ඕන. ඒකට ඒ තත්ත්වේ දක්වාම එන්න මේ සිත පුහුණු කිරීමේ ක්‍රමයක් තමයි පුහුණු කරන්නට වෙනවා. එසේ ඒ තත්ත්වයට පත් වුණොත් පමණයි කෙනෙක්ට මේ භ්‍රමචාරය කියන එක සම්පූර්ණ වෙන්නේ. ඒ නිසා දේශනාවේ පැහැදිලිවම තියෙන කාරණේ එයයි. ඒක එසේ සිද්ධ කරන්න නම් ඉතින් තථාගතයන් වහන්සේ මේ දේශනා සියල්ලම එක හා සමාන ස්වභාවයකින් පැහැදිලිවම තියෙනවා. ඒ අනුව තමයි බුදුහාමුදුරුවෝ විනය පනවලා තියෙන්නේ. ඒ බුද්ධ වචනය තුළ විනය සමගම ඒ ප්‍රඥාව, සීලය මේ සියල්ල එකටයි බැඳිලා තිබෙන්නේ. ඒ නිසා කෙනෙක් මේ භ්‍රමචාරය කියන එක ස්ත්‍රී පුරුෂයන් සමග එකට වාසය කිරීම පමණක් කියලා තීරණය කළොත් ඒක බොහෝ වැරදි වැටහීමක් ගන්නට හේතුවක් වෙනවා. ඉමේ තමයි සූත්‍රය පිළිබඳව මගේ මේ විවරණය ඔබට කෙටියෙන් පැහැදිලි කිරීම සිද්ධ කරන්න යෙදුනේ. ඉතින් දැන් ඔබ සමට විවෘත කරනවා මේක සාකච්ඡාවක් විදිහට. මොනම කෙනෙකුට දැන් මේ සූත්‍රය පිළිබඳව කෙටි හැඳින්වීමක් මුලින්ම සිදු කළා. ඒතර ඒ අනුව තථාගතයන් වහන්සේ මේ භ්‍රමචාරී වීම කෙසේ සිද්ධ වෙන්න ඕනි කියන කාරණයද කාරණය දක්වලා තිබෙන කාරණය තමයි පැහැදිලි කරන්නට ඉඩ දෙන්නේ. හඳයි එහෙමනම් පුළුවන් දැන් ඔබට මේ සම්බන්ධයෙන් සංවාදයට යොමු වෙන්නට. සාදු සාදු සාදු. තිරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. ඉතාමත්ම පැහැදිලි ආකාරයට අපිට ඒ භ්‍රමචාරී පිළිබඳව ඒ සූත්‍ර දේශනාවෙන් ඔබ වහන්සේ අපිට පැහැදිලි කර දුන්නා. ඒ වගේම මුල් සූත්‍ර දේශනාවම ඔබ වහන්සේ අපි වෙනුවෙන් කියෙව්වා අපිට වහන්සේ අනේ කෝඩ අපින්. හොඳයි මම විශ්වාස කරනවා කල්යාණ මිත්‍රයින් දෙමින් සාකච්ඡාවෙන් කිසියම් ප්‍රයෝජනයක් ගැනීමට මේක අවස්ථාවක්. ඒ නිසා මම ආරාධනා කරනවා තම ගෞරවයෙන් ජයන්ත මහත්මයාට සාකච්ඡාව ආරම්භ කිරීම සඳහා ඔබ තුමාට මේ සම්බන්ධයෙන් කිසියම් අදහසක් දෙන්නක් ඕනේ. එනවාන් අත්සක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න කියලා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි. ස්වාමීන් වහන්සේ මම හිතන ඇතර මේ ඉතාමත්ම වැදගත්ම කොටසක් අපිට ස්වාමීන් වහන්සේ අපිට පැහැදිලි කරලා දුන්නේ. ඒ කියන්නේ අබ්‍රහ්මචර්යාව එහෙමත් නැත්නම් මේ බ්‍රහ්මචර්යාව කියන්නේ කුමක්ද කියන එක අපිට හොඳට පැහැදිලි කරලා දෙන සූත්‍රයක් මේක. ඇත්තටම එතන කල්පනා කරනකොට ස්වාමීන් වහන්සේ ඉන්ද්‍රිය සංවරය කියන එකෙන් පටන් ගෙන අර ඇඟිලිම් ඒ වගේම ඇස සංවර කර ගැනීම පැමිණියොත් පුරුෂයෙක් නම් ස්ත්‍රීකගේ හඬක් පවා ඇසීම කියන පටන් ගෙන ඊට පස්සේ අර පෙර තමන්ගේ තිබ්බනම් ඒක ගැන මතක් කිරීම පවා අතහරින්න ඒ බ්‍රහ්මචර්යාවට බාධාවක් වෙනවා කියන එක තියෙනකොට හිතනවා ස්වාමීන් වහන්සේ මේක ඇත්තටම මේ දස කියන්නේ අපි කියන්නේ දස අකුසල පතේම වෙන් වෙන්න ඕනේ කියලා හිතනවා. ඒ කියන්නේ අර මනෝ කර්ම කියන තැනට පවා මේක යනවා. ඉතින් ඇත්තටම හිතනවා මේ ප්‍රායෝගිකව කරන්ද නම් අවම වශයෙන් අනාගාමී තත්ත්වයටවත්පත් වෙන්න ඕනේද කියලා. ඊට කලින් අපිට පුහුණුවක් හැටියට ඉන්ද්‍රිය සංවරය කරන්න පුළුවන්. නමුත් මනස සංවර කරනවා කියන එකේ විශේෂ මම හිතන අපිට ඒක බොහොම චැලෙන්ජ් එකක්. එහෙම කියන්නේ අපිට ඒක කරන්න පුළුවන් දෙයක්ද කියන එක ගැන ඔබ වහන්සේගෙන් යම් කිසි අවවාදයක් උපදෙසක් පතනවා ස්වාමීන් වහන්සේ. විශේෂයෙන්ම මනසෙන් කොහොමද සිතට එන දේක් නතර කරන්නේ කියන එක. ඔව් ඒක න වැදගත්ම කාරණයක්. ඒක තමයි මහත්මයා. දැන් මේ සුගත දේශනාව තුළ ඇත්තටම අපිට විශේෂයෙන් මහත්මයා මතක් කළේ දැන් අනාගාමී තත්ත්වයටපත් උනත් එයාට දුර වෙන ස්වභාවයේ දක්වලා තියෙන සංයෝජන ධර්මතාවයන්ගෙන් කාමරාග පටිගය ග්‍රහණය වෙනවා කියන ස්වභාවය දැන් ඒ தත්ත්වය දක්වා ආවත් එයාට මනසින් වෙන ස්වභාවය අතහැරෙනවා කියන එක අපිට ප්‍රකාශ කරන්න අමාරු වෙනවා. මොකද යම් ආකාරයකට එයාට දිවිව වාසය කරන්න පුළුවන් ඇත්තටම අනාගාමී කෙනෙක් වුණා. දැන් මේ தත්ත්වය තුළ මේක ලොකු අභියෝගයක් තමයි මම ප්‍රකාශ කරන විදිහට. දැන් මේ සූත්‍ර දේශනාවත් එක්ක සංසන්දනය කරන අවස්ථාවේදී අපිට ඇත්තටම ගැටලුවක් වෙනවා. එතකොට යම් කිසි කෙනෙක් අනාගාමී தත්ත්වය තුළ එහෙම තමන් දිවිව වාසය කරනවා සමහර ස්වාමියා භාර්යාවාදී මේ ස්වභාවය අතර මෙතනදී අපිට ශීකරන්න වෙනවා. දැන් මේ ස්වාමිය භාර්යාව විතරක් අරගන්න බැහැ. මොකද කාන්තාවන් කියලා කතා කරනකොට දැන් තමන් දරුවන් සමග කර කී දේවල් කියන පවා අපිට මෙතනදී එකතු කරන්න වෙනවා. එතකොට යම් පරිදි ඒවත් තමන් කැමැත්තක් තියෙනවා නම් ඒකත් භ්‍රමචාරීට හානියක් වෙන ස්වභාවයක් විදිහට සලකන්නේ තමන් දැන් අයියා අක්කා නන්දිමාලිලා එක්කලා තමන් සෙල්ලම් කරපු දේවල් ක්‍රීඩාපින්ස ක්‍රීඩා කර දේවල් ආදී දේවල් සිහි කරනවා නම් ඒකත් භ්‍රමචාරීට හානියක් බව මේක දක්වලා තියෙනවා. ඉතින් එතෙන්දී ඒ ස්වභාවයන් සියල්ල දුරු කරගන්නට ඒකාන්ත වශයෙන්ම තමන්ට මේ චිත්ත ඒකකතාවේ ඇති කරගත්ත සමාධියක් තුළ භාවනාවක විදර්ශනාවක යෙදීමෙන් පමණමයි ගොඩක් වෙලාවට මේකින් ගැලවෙන්නට පුළුවන් වෙන්නේ. මම දැක්කේ නම් ඒ ක්‍රමවේද විතරයි. මොකද එහෙම නැතිවත් අපිට මේ මානසික වෙන එක මතක් වෙනවා කියන කාරණේ තමයි බොහෝ දෙනාට මේ ආශාදීදී තියෙන බලපෑම. ඒක පැහැදිලි ලෙස සූත්‍ර දේශනාවන් තුළ වෙනත් සූත්‍ර දේශනාවන් තුළ තථාගතයන් වහන්සේ පැහැදිලි කරනවා. ඒක හරියට අර වමාරාගෙන කන සත්වයෝ වගේ. ඒ කියන්නේ අර එළුවන් හරකුන් වගේ සත්වයෝ කනකොළ ආහාර කරගෙන පසුව රාත්‍රී කාලයේ නැවත ඒවා වමාරා නැවත කෑමකට ගන්නවා කියලා. ඒ වගේ මෙසේ ඇහැ කන නහය දිව ශරීරය ආදී මේ පංචේන්ද්‍රියයන්ගෙන් ඇති කරගත්තා වූ මේ කාම සංඥාවන් නැවත මනසින් මෙනෙහි කිරීම ස්වභාවයේ හේතු කරගෙන තමයි මේ සත්‍යව නැවත නැවත කාමයට යොමු වෙන්නේ, ආස්වාදයට යොමු වෙන්නේ, රැවටීමකටපත් වෙන්නේ කියන කාරණය සූත්‍රයන් තුළ දක්වනවා. ඒ නිසා පැහැදිලි ලෙසම මේක අපි මනස මුල් කරගත්ත ධර්මයක් තමයි තථාගතයන් වහන්සේගේ දේශනය. මනෝ කුබ්බංගම ධම්මා කියන මේ කාරණාව තුළ මූලික වශයෙන් අපිට මේ ධම්මපද ගාථාවෙන් තුලින් තේරුම් කරගන්න තිබෙන්නේ. ඒ නිසා ඒ මනස රැක ගැනීම සඳහා ඉති වෙනත් ක්‍රමවේදයක් ඇත්තේම නැහැ. තථාගත දේශනාවේ තිබෙන්නේ ඉතින් තමන් සමාධිය වැඩි වීම තුළ ඒ කාම අරමුණු වලින් වෙන්නේ වෙන්නේ කාමයෙන් තොර රාගයෙන් තොර ඒ නීවරණ ධර්මතාවයන් ඇතරම් පංච නීවරණ ධර්මතාවයන්ගින් තොර වූ අරමුණක් තුළ සිහිය පවත්වා ගැනීමෙන් පමණමයි ඒකෙන් ගැලවෙන්නට අපිට ක්‍රමයේදී තිබෙන්නේ. එහෙම නැත්නම් ඒ එනේන අවස්ථාවේ අරමුණ පිළිබඳව තමන් විදර්ශනා භාවිතාවක යෙදුනොත් මාංශ මේ භ්‍රමචාරී තත්ත්වයෙන් පවත්වා ගන්නට පුළුවන්කම ඇති වෙනවා. එහෙම නැත්නම් ඉතින් භ්‍රමචාරී සීලයට හානි වෙනවා කියන ස්වභාවයයි දැක්වේ. එනිසා තමයි මම අර අවසානයේ සූත්‍ර විග්‍රහය තුළ දැක්වේ මේක සීලය සමාධිය ප්‍රඥාව මේ සියල්ල එකට මුසු වෙන ප්‍රයෝණි යමෙක් යම් පරිද්දකින් මේ ආකාරයෙන් භාවිතාවේ යෙදෙනවා කියලා සීලය අපි රකින්නවා සීල් රකින්නවා කියලා එයාට සමාධිය විදර්ශනාව කියන මේ ප්‍රඥාව ඇති උනේ නැත්නම් මේ භ්‍රමචාරය සම්පූර්ණ වෙන්නේ නැහැ. එනිසා තමයි ඒ කාරණා තුනම අකණ්ඩව සීල සමාධි ප්‍රඥා කියන තුනම මේ සීලයේ අනුපිළිවෙලට එකට බැඳිලා තියෙන පුරුක් තුනක් විදිහට අපිට සලකන්නට වෙන්නේ. මොකද එකින් එකක් වෙන වෙනම අපිට සිද්ධ කරන්නට බෑ. සීලයෙන්තරව ප්‍රඥාව ලැබෙන්නෙත් නැහැ, ප්‍රඥාවෙන්තරව සීලය රැකෙන්නෙත් නැහැ. ඒ තමයි දේශනාවේ දක්වලා තිබෙනවා යත්ත සීලං සත්ත පඤ්ඤා. සත්ත පඤ්ඤාං යත්ත සීලං කියලා. යම් තැනක ප්‍රඥාව තියෙනවනම් එතන තමයි සීලය තියෙන්නේ. ඒ වගේම සීලය තියෙනවනම් එතන තමයි ප්‍රඥාව තියෙන්නේ කියලා. ඒතර මේ දෙකම එකට අපි කරන්නට ඕන. ඒ නිසා මනස රැක ගැනීමෙන් තමයි යන්නිටික සියල්ල රැකෙන්නේ. ඉතින් කය වචනේ සංවර කිරීමයි සීලය කියන්නේ. කාය වාචාය සංවරෝ සීලං, කාය වාචාය කය වචනේ සංවර කිරීමයි සීලය ගණීට දක්වන්නේ. ඉතින් කාය වචනේ විතරක් සංවර කිරීම සීලය කියලා අපි කතා කරා. දැන් පැහැදිලිව මේ සූත්‍රය තුළ තථාගතයන් වහන්සේ පැහැදිලිව දක්වලා තිබෙනවා ඒකාන්ත වශයෙන් මේ මනසේ සංවර භාවය දක්වාම මේක වර්ධනය කරන්නට ඕනි කියන එක. ඉතින් අපිට බොහෝ විට අර සීලය තුළ දකින්න ලැබෙන්නේ බාහිර කාය වාචා සමෝධානම් කියන මේ தත්ත්වය පමණයි. නමුත් මෙතනදී මේක ගැඹුරට අරගෙන යනවා තථාගතයන් වහන්සේ. ඒ අනුව මේ මනස රැක ගැනීම කියන කාරණයට ඒකාන්ත වශයෙන් ඒ භාවනාවෙන් අපි කළ යුතු ඒ සමත විදර්ශනාව කියන කාරණය දක්වා වදාරන බව තමයි මට පැහැදිලි කරන්නට වෙන්නේ. මම හිතන්නේ ඒ හැර වෙන ක්‍රමවේදයක් ඇති වෙන්නේ නැහැ. මොකද මනස කෙනෙකුගේ ක්‍රියාකාරීත්වය කවුරුත්වන් දන්නවා. ඉතින් මේ ක්‍රියාකාරීත්වය පාලනය කිරීම සඳහා අවශ්‍ය කය වචනේ සංවර භාවය තමයි මේ සීලය කියන්නේ ඇත්තටම. ඒතර ඒක ඔක්කොම එකට බැඳිලා තියෙන කාරණාවන් විදිහට තමන් වීරියෙන් මේ භ්‍රමචාරී වැඩිම සිද්ධ කරනවා කියන කාරණාවෙදී ඒ සඳහා වෙන් වෙන්න අරතෝනි. වෙන් වීමෙන් විතරක් ප්‍රමාණවත් වෙන්නේ නැවත නැවත මාසට එන මේ සිතුවිලි පාලනය කිරීම සඳහා සමාධිය වඩන්නට වෙනවා. ඒ වගේම විදර්ශනය කරන්නට වෙනවා. ඒ තමයි අභියෝගය. ඉතින් ඒක අභියෝගයක්ම තමයි අත වශයෙන්ම. ඒ නිසා තමයි බොහෝ තැන්වල බුදුහාමුදුරුවෝ දක්වන්නේ භ්‍රමචාරිය සම්පූර්ණ කරන්න නම් ඔහු ඒකාන්ත වශයෙන් මේ නිහිතදරින් ඈත් වෙන්නට ඕනේ. ඒ ඇත්ත වශයෙන්ම ඒක චරිතානුකූලව දැන් අපි සිල් සමාදන් වෙන දවසකට හරි ඒ නිහිතදරින් අයින් වෙනවා කියන කාරණය සිද්ධ කරන තැන ඇත්ත වශයෙන්ම භ්‍රමචාරියට යම් අනුබලයක් එතන පැහැදිලිවම තියෙනවා. ඉතින් ඒ දවස තුලත් භ්‍රමචාරිය පරිපූර්ණ කරගන්න නම් තමන් අර සීලය සමාදන් වෙච්ච අවස්ථාවක නිහිතදරින් අයින් වෙච්ච අවස්ථාවේ තමන් සමාධිය ප්‍රඥාව වැඩීම සඳහා විදර්ශනාව බහල්තාව කළොත් තමයි මේක රැකගන්නට පුළුවන්. ඒක තමයි පුරුද්දක් විදිහට આવી. ඒ අවසානයේ බුදුහාමුදුරුවෝ දක්වන්නේ යමෙක් භ්‍රමචාරී වෙනවා නම් ඒ අය මාගේ ධර්මය දන්නා වූ අය ගිහිව වාසය කිරීමක් වෙන්නේ නැහැ. අනභාරියන් පබ්බජන්ති කියලා බුදුහාමුරු දක්වන මේ දිහිතරින් ඈත් වීම තුළ තමන්ට පැවිද්ද තුළ තමයි බොහෝ විට මේ භ්‍රමචාරයේ සම්පූර්ණ කිරීමේ හැකියාව තිබෙන්නේ. හිතන්නේ කරුණු පැහැදිලි කිරීම ප්‍රමාණවත් ඇති කියලා මම විස්තර කරන්න හිතනවා. බොහොම ප්‍රකාශන ස්වාමීන් වහන්සේ සාදුසාද බොහොම පිං මම අනික් කල්‍යාණ මිත්‍රෙන්ට තවස්සාව දෙන්න තේරුම් ගන්නවා. තේරුම් ගන්න සාදුසාද හොඳයි. අපි ගෞරවයෙන් යොමු ආදි මහත්මයාට, ඊට පස්සේ දිල්රුක් මහත්මයාට, ඊළඟට හසංග මහත්මයාට සහ සේන මහත්මයාට පිළිවෙලට. හොඳයි මම එන්නේ මෙදී ආදි මහත්මයා. තේරුම් ගන්න ජයන්ත අවසරයි ස්වාමීන් වහන්සේ. දැන් සැමේ සූත්‍ර වහන්සේ පැහැදිලි කර දෙනකොට මට හැඟුණා හැඟීම තමයි මේක අපි හිතන තරම් දේශි පහසු දෙන්නේ නැහැ. ඒත් වශයෙන් මේ දැන් ඔබ වහන්සේ දැන් ජාන්ති මහත්මයාගේ ප්‍රශ්න පිළිතුරු අවස්ථාවේ මට කියන දෙයක් තමයි අපිට මේ භ්‍රමචාරීව කියන ඒක සිස්සපදය අපිට ඒක තනියව රකින්න පුළුවන් දෙයක් නෙවෙයි අපේ මුළු ජීවිත රටාවම වෙනස් වෙන්න ඕන නේද සන්නාස අපි එහෙමනම් අපි කරන භාවනාවල් කියන්නේ අසු භාවනාව පිසු භාවනාව ඊළඟට මනස එක්තැන් කරන ඕනම භාවනාවක් තුලින් ඒ කරන භාවනාව තුලින්ම නේද සන්නත ක්‍රමක්‍රමයෙන් මේ භ්‍රමචාරී හැසිරෙන කියන මේ ශික්ෂාපදයට සමාදන් වෙන්න පුළුවන් වෙන්නේ අපේ ජීවන රටාව වෙනස් කිරීමම පමණින්මයි නේද කියන එකේ මැතිවස්සනත් පොඩ්ඩක් පැහැදිලි කර දෙන්න කැමතිවන් සර්ණ. එහෙමයි මාත්‍යාගේ අදහස ඉවරදී ඒකාන්ත වශයෙන්ම පැහැදිලි ලෙස මේ භ්‍රමචාරය සම්පූර්ණ කිරීම කරන්න නම් යමෙක්ට සිද්ධ වෙනවා ඒ තමන්ගේ ජීවන රටාව සම්පූර්ණ වශයෙන් වෙනස් කරන්නට. ඒක එසේ නොමැතුව මේ කාරණය සම්පූර්ණ ඇත්තටම අපි ආත්ම වංචාවකට පත් වෙන කාරණාවක්. අපි භ්‍රමචාරිය වාසය කරනවා කියන ස්වභාවය ප්‍රකාශයට පත් වෙන අපි සීලයක් රකින්නවා කියලා. නමුත් සැබෑ වශයෙන් අර අර්ථාන්විතව ඒ ශීල ස්වභාවය රැකිලා නැති ස්වභාවය තමයි අපිට මේකෙන් තේරුම් කරගන්න තිබෙන්නේ. ඒ නිසා මහත්මයාගේ අදහස අනුව ඒක අදහස නිවැරදි. ඒකාන්ත වශයෙන්ම මේක වෙන්වීම අවශ්‍ය වෙනවා. අද මොකද මේ භ්‍රමචාරය සම්පූර්ණ වෙන්න අපි වෙන් වෙලා විතරකුත් නැදි. වෙන් වෙලා නැවත තමන්ට ඒ කරකී දේවල් පිළිබඳව සිහි කරනවා නම්, මෙනෙහි කරනවා නම්, යමක් ප්‍රාර්ථනා කරනවා නම් අවමාෂෙන් දැන් ඒකේ පැහැදිලිව සූත්‍රයේ කෙළවරේ දක්වනවා. දෙවියෙක් හෝ බ්‍රහ්මෙක් හෝ වෙන්න ඕනි කියලා එවන් කාම සංඥාවක් හෝ එදෙන් දිව්‍ය ලෝකයේ කියන්නේ කාම ලෝකයක් ඒ බ්‍රහ්ම ලෝකයේ කියන ස්වභාවයට ඒත් කාම ලෝකයක් නොවේ. නමුත් ඒ දෙවියෙක් බ්‍රහ්මෙක් වීම සඳහා හෝ යමෙක් බඹතර හැසිරෙනවා නම් මේ ශීල් රකින්නවා කියලා යමෙක් කියනවා නම් ඒක පවා බ්‍රහ්මචාරී ජීවිතයට හානියක් කියන එක තමයි සූත්‍ර දේශනාවේ දක්වන්නේ. ඒ නිසා අපි ඇත්තටම හොඳින් කල්පනා කරන්නට ඕනි අපි විදර්ශනා භාවිතාවන් එහෙම සිද්ධ කරලත් ඒ සිද්ධ කරන අවස්ථාවේදී සැබෑ වශයෙන්ම ඒ අදහස තමන් ස්වාමියා හෝ භාර්යාව හෝ ගැන අපි ඒ ආකාරයෙන් අපි හිතමු අසුබ සංඥා වැඩුව කියලා අපි ධාතු මනසිකාරය නැත්නම් කායානුපස්සනාවේ දෙතිස්කුණ පාදී විදිහට මේක අපිට දකින්නට පුළුවන්කම තිබෙනවා. ඒ දැක්කත් නැවත තමන් එසේ ස්වාමියා භාර්යාව මුණ ගැහෙන අවස්ථාවේ තමන්ට ඒ සංඥාව තුළම පිහිටන්න බැරි නම් ඒ කියන්නේ භ්‍රමචාරය දෙන්නේ කරෙනවා. ඒ එතකොට අපිට සීකරන්නට වෙන්නේ අර සතිපට්ඨාන සූත්‍රයන් තුළ බුදුහාමුදුරුවෝ පැහැදිලිව දක්වලා තිබෙන අනුව කායේ කායානුපස්සී විහෙරති කියන මේක භාවයෙන්. ඒතරද මේ කාය පිළිබඳව එසේ අසුභානුපස්සී විහෙරති කියන මේ ස්වභාවය අසුභ බව දකිනීම හිතියොත් විතරයි ඔහුට පුළුවන් වෙන්නේ මේ භ්‍රමචාරය සම්පූර්ණ කරන්න. ඒ එහෙම නැතිනම් අනිත් හැම අවස්ථාවකම සිත නැවත පස් වෙනවා මේ අබ්‍රහ්මචර්යාව. එතකොට මේ ආකාරයට එසේ ඒ පත් වෙන තත්ත්වේ වළක්වා ගැනීම ඒකාන්ත වශයෙන්ම භාවනාව කුලින්ම සිදු කරන්නට ඕනේ. ඉතින් ඒ අනුව සම්පරිපූර්ණ වශයෙන් ඉතින් මේ සූත්‍රයේ මේ දක්වන විදිහට භ්‍රමචාරී ඇත්ත වශයෙන්ම අපිට සලකන්නට වෙන්නේ රහතන් වහන්සේ කෙනෙක් ළඟ පමණයි නිවැරදි භ්‍රමචාරියාව තියෙනවා කියලා. ඉතින් මට මුලින්ම ඒ කාරණේ පරිදි මුලින් අපේ ජයන්ත මහත්මයාව ආකාරයටත් ඒ මහත්මයාට අදහසක් ඉදිරිපත් කරා. ඒතර මේ අනාගාමී වුණත් අනාගාමී දිනේකටත් ගිහිව වාසය කිරීමේ ස්වභාවයක් තිබෙනවා. ඉතින් ඒ අනුව එසේ යම් කිසි ආකාරයෙන් ඔහු තුලත් මේ භ්‍රමචාරී ශීලය සම්පූර්ණ වශයෙන් පවතිනවාය කියන එක විශ්වාස කරන්නට අපහසු වෙනවා. ඒ නිසා මේක රකින්නවා කියන එක තම පාරදූරයේ දුෂ්කර කාර්යයක් වෙනවා මේ සූත්‍ර පැහැදිලි කිරීමට අනුව. එහෙමනම් ඉතින් ඒ කාරණේ කරන්නේ නිතරම චිත්ත සමාධියක විදර්ශනයක පැවතින්නට වෙනවමයි ඒකාන්ත වශයෙන්ම. මම හිතන්නේ අදාහට පැහැදිලි ඇති. එහෙම කාන්තා එහෙම වන්ස් අනේක වාරයක් තින්න එක පැහැදිලි කර දුන්න තරුවන් සර්ණයි. තරුවන් සර්ණයි. අවසරයි ගරු ස්වාමීන් වහන්සේ මට ගැටළු දෙකක් අහන්න තියෙනවා. පළමුවෙන්ම මේ ස්වාමීන් වහන්සේ මට මේ හිතුවේ දැන් ඇත්තටම මේ භ්‍රමචර්යාව සම්පූර්ණ කරමින් ප්‍රතිපදාව වැඩෙනවාද? එහෙම නැත්නම් ප්‍රතිපදාව වැඩිම ඉතින් භ්‍රමචර්යාව සම්පූර්ණ කරන්නේ හේතුව ස්වාමීන් වහන්සේ දැන් අපි දැන් මනාප දේවල් තියෙනවා මේ ලෝකේ, අමනාප දේවල් තියෙනවා. අපි අමනාපදී පැත්තක දැම්මත් අපි දැන් මනාප දේවල් හම්බෙනවා, ස්ක්‍රීන් වෙන්න පුළුවන්, වෙන වෙන දේවල් වෙන්න පුළුවන්. ඉතින් අර ඉන්ද්‍රිය සංවරයේ වශයෙන් අපි පුරුදු කරනවා මේක දැක්කම මේ මනාප දෙයක් නම්, එතකොට මේක මේ සංකත දෙයක්, ඕලාරික දෙයක්, පටිච්චසමුප්පන්න දෙයක් වශයෙන්, ඒ වගේම මේක මේ ඒදන් ඒතන් සන්තන් ඒතන් පණිතන් යදිදන් උපේක්ෂා වශයෙන් මේක මේ හිතටම මතක් කරගන්නවා. දැන් මෙතන මේ මනාපමනාපදී බලන එක නෙමෙයි කරන්න තියෙන්නේ, උපේක්ෂාවෙන් ඉන්න එක තමයි කියන එක. දැන් මෙතනදී ස්වාමීන් වහන්සේ දැන් එතකොට මගේ පළවෙනි ප්‍රශ්නේ තමයි, දැන් අපි මේ මනාපදේවල් ගොඩක් ගැන අපි එතකොට හැමදේටම මෙහෙමයි කරන්නේ. එතකොට ඇයි මේ ස්ත්‍රීන් පුරුෂ වශයෙන් විශේෂයෙන්ම කියන්නේ ඒ දැන් හැදෙන කුසල කෙලෙස් එහෙම නැත්නම් අනුසය ප්‍රබල නිසාද කියන එක පළවෙනි ප්‍රශ්නේ. දෙවෙනි එක ස්වාමීන් වහන්සේ, දැන් අපි හීනවලදී සමහරවිට සීන දකිනකොට හීනෙන් පේනවා. දැන් අපි සමහරවිට මේ ආත්මනේ සමාන්දන්නේ පරාත්මලයේ කියලා කවදාවත් දැකපු නැති අය සිද්ධිය ආදී වශයෙන් එහෙම. ඉතින් ඒවත් එතකොට ඒ වැනත් අකුසල් වෙන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. නැත්නම් අපි හිතමු ධ්‍යාන ඒ වගේ තැන්වලදී වෙන වෙන සිද්ධ වෙන දේවල් වැනත් ඒ වගේ අකුසල් වෙන්න පුළුවන්ද ස්ත්‍රීන් සම්බන්ධ වෙලා? එතකොටයි මට හිතෙන ස්වාමීන් වහන්සේ, ඒ වැඩි නිකන් අපිට පාලනයක් නැහැ වගේ තියෙන නිසා අර ප්‍රතිපදාව වැඩෙනකොට මේ ඉබේම බ්‍රහ්මචර්යාව වැඩෙන්න ඕනද කියලා වගේ නිකන් හිතන ඒක ගැන පැහැදිලි කරන්න අවශ්‍යයි මම ඉතින්. හොඳයි, රජින මහත්මයා. එතකොට මේ අදහස අපිට ටිකක් විස්තරයතුව සාකච්ඡා කරන්න දෙයි. දැන් මේ අදහසට අනුව ඇත්තටම අපිට බොහෝ විට බුදුහාමුදුරුව මම මුලින්ම මතක් කරා එක සංයුක්ත නිකායේ එක් සූත්‍රයකදී පැහැදිලිව දක්වනවා මේ බන්ධනයන් අතරින් දැඩිම බන්ධනයක් විදියට මම දකින දේ තමයි මේ ස්ත්‍රිය පුරුෂයාටත් පුරුෂයා ස්ත්‍රියටත් විදිහට මේ තිබෙනා වූ බැඳීම. නන් වස්තුන් වලට කාමයන්ට වඩා මේ ස්ත්‍රී පුරුෂ සංසේවනයේ තියෙන මේ කාරණයට බුදුහාමුදුරු ගැඹුරු තැනක් දීලා තියෙනවා. ඊට හේතුව එක්තරා ස්ථානයකදී බුදුහාමුදුරු යදාරනවා මේ ස්ත්‍රිය පුරුෂයාට කියන මේ ස්වභාවය. ඒත් අපි මේක ඇත්තටම ගන්න ඕන ඔය කියන ආකාරයෙන් එසේ ස්ත්‍රී පුරුෂ කියලා අපි මේ මිනිස්යන් විතරක් සැලකනවා විතරක් නෙවෙයි, ඒක දෙවියන්ටත් දෙවියන් දෙවගණන්ට කැමති වීමත්. එතකොට ත්‍රිසංගත සත්‍යයක් ගත්තොත් ඒ ත්‍රිසංගත සත්‍යය තමන්ගේ ඒ ත්‍රිසංගත සත්‍යයත් ඒ ස්ත්‍රී පුරුෂ ස්වභාවයට යම් වූ ආකාරයෙන් ස්ත්‍රී ලිංග ඒ සත්‍යය පුරුෂ ලිංග සත්‍යයන්ට තිබෙනා වූ බැඳීම කියන කාරණය සතරේ පුරාවටම එසේ පවතින එකක් මේ සත්‍ය බෙහෙදයකින් තොරව පවතින ස්වභාවයක් බුදුහාමුදුරුවෝ දකින බව දේශනා කරනවා. ඒ නිසා තමයි මේ වස්තුන් මොනවා තිබුණත් මේ භක්මචාරී කියන ශීලය එන තැනේදී ඒතර මේ ප්‍රතිපදා වැඩිම තුළ ඒකාන්ත වශයෙන් මේක රකින්න. මොකද අර ශීලය සහ ප්‍රඥාව එකට බැඳිලා තිබෙන්න ඕනේ කියන කාරණය මම මුලින් මතක් කරෙත් ඒකමයි. ඉතින් අනුශය ධර්මතාවයන් විදිහට මේක ගැඹුරින් බැඳිලා තිබෙන්නට පුළුවන් නිසා තමයි ඒවා මතක් වීම පවා අතහැරෙන්නට ඕන කියලා මේක සූත්‍රය තුළ දක්වන්නේ. ඒ කාරණය එසේමයි කියද අපිට එහෙම අනිත් වස්තුන් පිළිබඳව අපි ඒ විදිහට සලකලා යම් ආකාරයකින් උපේක්ෂාවට ආවා කියන කාරණය ඉතින් පරිපූර්ණ වෙන්නේ නැහැ. ඒක ප්‍රඥාවෙන් අපි අර රහතන් වහන්සේ කෙනෙක් තුළ තියෙන සංකාර නිරෝධයෙන් ඇති වෙන උපේක්ෂාව කියන තැනටපත් වෙන්නට වෙන. මොකද අපි ලෞකික වශයෙන් උපේක්ෂාවක තමයි ඔය ඉන්නේ. ලෞකික වශයෙන් උපේක්ෂාව ප්‍රමාණවත් වෙන්නේ නැහැ මේ භක්මචාරය සම්පූර්ණ වෙන්නට. ඒක ලෝකෝත්තර වශයෙන් ඇති කරගත්තා වූ ඒ රහතන් වහන්සේ කෙනෙක් තුළ පවතිනා වූ සංකාර නිරෝධයෙන් ඇති වෙන උපේක්ෂාව තමයි ඇති කරගන්නට ඕනේ. ඉතින් ඒ තාක්කල් යම් පරිද්දකින් අපි විදර්ශනයක තුල තමයි වාසය කරන්නට ඕනේ. ඉතින් අනිත් ප්‍රශ්නය මාත්මේ අහපු අර සීනේදී වගේ එහෙම නැත්නම් පෙර ස්වභාවයන් තමන්ට යම් ආකාරයකින් මතුවලා අපිනෙන්න පුළුවන් මෙන්න දක්වපු දේවල් ඇති වෙන්නට පුළුවන් කියන කාරණේ. ඉතින් ඒ වගේ අවස්ථාවකදී ඇත්තටම කෙලෙස් ඇති වෙන්නේ නැහැ. මොකද සීනයක් වැනි අවස්ථාවන් වලදී තමන්ට ඒ රාග සිතුවිලි පෙර පැතිච්ච නිසා තමයි එහෙම මතුවෙන්නේ. ඒ නිසා ඒ தත්ත්වයේ වීමෙන් තමන්ට ක්ලේශ ධර්මතාවයන් සසත ඇතිවීම වෙන්නේ. නමුත් තමන් ක්ලේශ ධර්මතා පවතින නිසා තමයි මේ ස්වභාවයන් මතුවෙන්නේ කියන එක ධර්මයේ පුළ පැහැදිලිව දක්වනවා. මොකද යම් කිසි ආකාරයකදී විනය කාරණාවක් මම පැහැදිලි කරලා දෙන්නම්. විනයේදී ඔය ස්ත්‍රී සම්බන්ධයෙන් බොහෝ විනය පනවන භික්ෂුන් වහන්සේ සතර පරාජිකාවන් පනවන අවස්ථාවේ උපසම්පදා භික්ෂුන් වහන්සේලාට මේ ආකාරයෙන් දැනට ඒ පරාජිකාවදී අපි භාවිත කරමින් ටික ඒ අවස්ථාවේදී දැඩි වූ ශිල්පදයක් තමයි ඒක. ඒ පරාජිකාවෙන් යම් කිසි ආකාරයකින් උපසපන් වූ භික්ෂුවක් එස්තයක් සමග කාමසේවණේ සඳහා යෙදුනොත් ඒ ඔහුගේ උපසම්පදාව සම්පූර්ණ වශයෙන් යනවා. ඉතින් එතෙන්දී බුදුහාමරෝ දක්වනවා ඒක මනුෂ්‍ය ශ්‍රියක් වෙන්නට අවශ්‍ය නැහැ. ඒක ත්‍රිසංගත මාගමක් හෝ වේවා කියලා දක්වනවා. ඉතින් ත්‍රිසංගත යම් වූ ස්ත්‍රීලිංගික සත්ත්වයක සමග හෝ යම් කිසි කෙනෙක්, ඒ කියන්නේ ඒ කාලේ ඒ ආකාරයෙන්ම මේ කාමයේ ස්වභාවයට දැඩි ආකාරයක ලොල් බවක් තිබීම සිද්ධ වෙලා තිබුණා. නැත්නම් තථාගතයන් වහන්සේ කෙනෙක් එවන් විනය ශික්ෂාවක් පනවන්නේ නැහැ. එවන් කාරණාවක් සිදු නොවි. ඒ සිදු නොවි ඒක පනවන්නේ නැහැ. මෙහෙම අනාගතයේ වෙන්න පුළුවන් කියලා කිසිම අවස්ථාවක තථාගත බුදුවරු විනය පනවන්නේ නැහැ. ඒ කාරණය පැහැදිලි වෙන්නේ මේක ටිකක් ගැඹුරු ශික්ෂා හදයක් විදිහට පනවලා තිබෙනවා. ඒ උපසම්පදාව සම්පූර්ණයෙන් කොමගෙන වෙයි ත්‍රිසංගත සත්‍යයක සමග හෝ ඒ කාම සංසර්ගයේ දෙනවා කියන ස්වභාවයේ සිද්ධ කළොත් ඒ සම්පන්න භික්ෂුව උපසම්පදාව සම්පූර්ණයෙන්ම නැති වෙනවා. නැවත ඔහුට උපසම්පදාව පිළිගන්නට බැහැ කියන කාරණය පැහැදිලිව දක්වනවා. ඉතින් මේකෙන් අපිට තේරුම් කරගන්නට වෙන්නේ ඒ අවස්ථාවේදී මම පැහැදිලි කරන්නේ ඒ වගේම ওই හිණයක් කියන අවස්ථාවේදී යම් කිසි ආකාරයකින් සිහිනයකින් පෙර කී දේ කර දේවල් හිණයකින් දැකලා ඔහු යම් ආකාරයකින් ඔහුට ඒ ධාතු පිටවීමේ ස්වභාවයකට පත්වීමක් සිද්ධ වුණොත් ඒක දක්වන්නේ පරාජිකාවක්ද නෙවෙයි, ඒක දක්වන සංඝාදිශේෂා කියන විනයේදී ඒ සංඝයාට වෙච්ච ලොකු බරපතල වරදක් විදිහට ඒක වරද නිවැරදි කරගන්නට පුළුවන්. ඒකට වෙනම විනය කර්ම සිද්ධ කරන්නට ඕන. ඒ තුළදී දක්වනවා සිහිනයකදී යම් කිසි ආකාරයකින් එහෙම සත්‍යයකට ඔහු පත් වුණොත් ඔහු ඒ කියන සංඝාදී ශේෂයට පත් වෙන්නේ නැහැ කියලා තථාගත වචන දෙයෙන් පැහැදිලි කරන්න ඕනේ මට. මේ හිණයකදී තමන්ට එහෙම ස්වභාවයන් පෙර ආත්ම භාවයේ හෝ මේ ආත්ම භාවයේ හෝ යම් කුසි දෙයක ස්වභාවයක් මතුණා කියලා ඒක තුලින් අමන්ට අකුසල ධර්මතාවයක් මතු වෙන්නේ නැහැ. එමුනම් එතෙන්දි විනය පනවනකොට තථාගතයන් වහන්සේ දක්වන්නට වෙනවා යම් ආකාරයක හිණයකදී ඒ දේ සිද්ධ වුණා තමන් මේ විනය කර්ම කරලා පිරිසිදු වෙන්නට ඕන කියලා. එහෙම දක්වලා නැහැ. ඒ නිසා මේක ටිකක් ගැඹුරු බරපතල කාරණාවක්. ඇත්තට මේ කාරණේ වල විනය තුලත් ওই මූලික ශික්ෂාපදයේ අනුව බොහෝසේ කරුණු විස්තර බොහෝ දක්වලා තිබෙනවා ඒ විනය ශික්ෂාපදයේ සම්බන්ධයෙන්. ඒකදී අපිට පැහැදිලිව තිබෙන්නේ මේ ඉස්සී පුරුෂ සංසේවනීය කියන මේ කාරණේට බරපතල තැනක් දීලා තිබෙනවා. මොකද ඒක සතර පුරාවට ඇතිවෙච්ච ත්‍රිසංගත සත්වෝ අතර පවා දෙවියන් අතර පවා ඒසේ අර විරුද්ධ ලිංගිකයන් හා තියෙන බැඳීමට තිබෙන தত্ত্বය මේ සසරට හේතුවක් වෙන බව පැහැදිලිව දේශනාවේ දක්වනවා. මේ හින්දා එයාගේ උපදීම නැවත සිද්ධ කරගන්නවා. ඒ කාම අනුභවය සඳහා ඔහු නැවත සසරට එකතු වෙනවා. ජාතිශය කරන්නේ නැහැ කියලා පැහැදිලිව දක්වනවා. ඉතින් ඒක කාම ශ්‍රාවක හේතු කරගෙන. ඒ නිසා ඒක අපිට අර ප්‍රතිපදාව තුළ යෑමින්ම අකණ්ඩව ප්‍රතිපදා තුළින් යෑමෙන් ශීලයක් ශීලය තුළින් ප්‍රතිපදාවක් කියන මේ දෙකම එකට තමයි සිද්ධ කරන්නට වෙන්නේ. එහෙම නැතුව අපිට එකක් විතරක් එක්කෙනෙක්ක් වෙන් කරලා ගන්න හැකියාවක් නැහැ. මොකද ප්‍රඥාවයි ශීලයයි ශීලය ප්‍රඥාවයි ප්‍රතිපදාව සමග දෙක එකට යන්නට සිද්ධ වෙනවා. මම හිතන්නේ ඒ අදහස පැහැදිලි වෙයි. පැහැදිලි සමිනාට ගොඩක් පිටිරුවන් සරණයි. දැනගොත් ශ්‍රාවකයන්ට මොනවා හරි වෙනත් එහෙමයි. දෙවන සන්නසනස මං ඉස්සෙල්ලා මම නම් දෙකක් කිව්වා තව හසංග මහත්මයා, හින්නතුල සේන මහත්මයා. දෙවන සර්ණේ අවසරයි ස්වාමීනාන්ද මේ ආමේස මිච්ඡාචාරා වේරමණී කුක්ඛපදන් සමාදයාමි කියන එකේදී ස්වාමීනාන්ද මේ දැන් එතෙන්දී අර සමහර සූත්‍රවල තියෙන්නේ මේ කවුරු හරි මේ සෞරවේ තමන් මේගේ ක්‍රියා විසින් රකින්න ඒ වගේ විස්තරයක් තියෙනවා. ඒ වගේ කෙනෙක් එක්ක මේ එහෙම හිතෙන්න බෑ කියන එකනේ. කාම ගුණ හරි මේ එහෙම ගත්තම ස්වාමීන් වහන්සේ අනිත් තව ගොඩක් දේවල් තියෙනවා ඇසින් කනින් නාසයෙන් හැම එකෙම දැන් ඒ වන්තු මේ බාධා වෙනවනේ දැන් උදාහරණයක් සංගීතයෙන් හරි මොකක් හරි කෙනෙක් ඒකට දැඩි වැරිලි නේද දැන් ඒවත් රැකෙන්න සාමාන්‍ය ගිහි ජීවිතයේදී නතර අකුසලයක් වෙනවනේ මොකක් හරි කවවර කෙනෙක් මේ ජීවිතේ දෙන බාන භාවනා කරනවා නේ මේ බාධා එන්න පුළුවන් ඒ වයින් සීලේ සහානියක් නොඋනට ඒකෙදි කොහොමද සාමාන්‍යද ඒක ඒ සීලයට ඇත්තට හානියක් වෙනවද නැත්නම් ඒක කොහොමද ඒක රැකගන්න ඕන සාමාන්‍ය මහන්සිය? ඔව් ඒකෙන් සීලයට හානියක් වෙනවා. ඉතින් ඒක දැන් අපි දැන් අට සීලයේ දස සීලයේ දක්න වෙලාවේ පැහැදිලිවම නච්චරීත වාදිත විසුක දර්ශනා කියලා ඒක දක්වනවනේ. ඉතින් මෙතන අර ඇත්තටම මේ කාමික මිච්ඡාචාරයේ සහ භ්‍රමචාරයේ කියන අභ්‍රමචාරයේ කියන ස්වභාවය ගත්තාම ඒක පැහැදිලිවම මේ කාම සංස්කාරකයේ පිළිබඳවම තමයි දක්වන්නේ. ඉතින් ඒක දැඩි බලවත් ශීලයක් ඉඳලා තමයි ඒක දක්වලා තිබෙන්නේ. මොකද නැටිම්, ගැයුම්, වැයුම් කියන ඒවා යම් කිසි ආකාරයකින් වෙනම දක්වන්න ඉඩයක් නැහැ නේ ඔය කින ආකාරයෙන් ශීලයේ තුල. අපි අටසිය සමාදන් වෙන කාංශකාවේ එහෙම ශික්ෂාපද වෙනම දානවා. නච්චදීත වාදිත විෂූප දස්සන මාලා ගන්ධ විලේපන කියලා. ධාරමඟ විභූෂණක් අනේ. ඒකට අර ආචාරය ගත්තාම ඒකෙදිත් දක්වන්නේ එසේ තමන් වැඩි කාම සේවනයේ වීම කියන කාරණේ ගත්තාම ඇත්තටම ඒක පංචශීලය දැන් ප්‍රතිපදාව තුළ දක්වන්නේ ගිහි නිත්‍ය ගිහියන්ගේ නිත්‍ය ශීලයේ විදිහටනේ. ඒතර ඒ තුළ ඇත්තටම තථාගතයන් වහන්සේ දක්වන්නේ මේ ජීවිත කාලය තුළ ඔහු මේ මාර්ගයේ ගමන නිමා කරන්නේ කු විදිහට නෙවෙයි. ඒ භ්‍රමචාරයේ යාර සම්පූර්ණ කරන්න ලැබෙන්නේ නැහැ අත්ත වශයෙන් මේකේ මේ විදියට. ඒ නිසා භ්‍රමචාරය සම්පූර්ණ කර කෙනෙක් නම් මම මුලින් මතක් කරෙත් එහෙමයි රහත් භාවය තුළ තමයි යාර භ්‍රමචාරයේ අත්ත වශයෙන් දැන් මේ සූත්‍ර පැහැදිලි කිරීම අනුව අපිට හිතන්ට වෙන්නේ සම්පූර්ණ වශයෙන් භ්‍රමචාරය රැකෙනවා කියලා. ඉතින් යම් කිසි විදියකට අර කාරණාවන් ඇහැපිනවීම කනපිනවීම ආදී මේ ස්වභාවයන්ගෙන් ඔහුට අර බාහිර වස්තුන්ගෙන් ඇතිවන මේ ස්වභාවයන්ගෙන් ඇත්තේ සංගීත භාණ්ඩ වලින් යම් වූ වෙනත් ස්වභාවයන්ගෙන් නැතුම් ගැයුම් යැයින් වලින් යාට ඈත් වෙන්න පුළුවන් වුණාට එසේ මේ මේ කාම පිළිබඳව ඇති වෙන ඒ සංඥාව දුරු කරගන්න ඒ ස්ත්‍රී පුරුෂ සංසේවන සහ ඒ පිළිබඳ ස්ත්‍රී පුරුෂයන්ගේ හඬ ඒ දැකීම ආදී මේ ස්වභාවයන්ගෙන් ඈත් වීම කියන එක බලවත් කාරණාවක් විදිහට මෙතනදී පැහැදිලි කරනවා. එහෙන් තමයි මම හිතන්නේ මෙතන මේ ශික්ෂාපදයේ මේ ශීලය බලවත් කරලා දේශනාවේ දක්වලා තිබෙන්නේ මේ අපිට සලකන්නට එනවා දෙය කාමීස මිච්ඡාචාරයේ කියන එකයි මේ අභ්‍රමචාරය කියන මේ ස්වභාවය ගත්තාම ලොකු ගැඹුරු වෙනසක් මේකේ තිබෙනවා. මොකද මේ කාමීස මිච්ඡාචාරය කියන එක ගත්තාම අර තමන්ට මෙලව යහපත වෙනුවෙන් සිද්ධ කරගෙන යන්න පුළුවන් දමන්ත ඒ සමාජීය தත්ත්වේ පරිහානිය ඇති නොවන ආකාරයට බුදුහාමුදුරුව අර ගිහි අයට පනවපු විනයක් විදිහට ඒක කතා කරන්න පුළුවන් පංචශීලයේ ගිහි විනය නැත්නම් ගිහි ශීලයේ විදිහට. මොකද ඇත්තටම මේ භ්‍රමචාරි කෙනෙක් ගත්තාම ඒක පැහැදිලිවම පැවිදි ශීලයට තමයි ගොඩක් පිට දැන් අපිට මේ කා සූත්‍රයේ විදිහට සලකනකොට සිතන්නට වෙන්නේ. මොකද ඒක ගිහි වෙනනම් භ්‍රමචාරි වීම කියන කාරණය ඔය කියන தත්ත්වය තුළ සිදු කරන්නට අපහසු විදිහක් තමයි අපිට ඒක සිදු වෙන්නේ නැති தත්ත්වයක් තමයි අත් වශයෙන්ම තේරෙන්නේ මේ විදිහට. උන් පින්සන්ස සංහිතේ මේ තව පොඩි නේදයක් දැනගන්න කැමති සංහිනාක සංහිතේ අට සීලයයි උපෝසත සීලයයි දස සීල් අතර වෙනස මොකක් සම්බන්ධයි එකක් නම් දන්න විදිහට අර එක සීලයක් දෙකට දෙකක් විදිහට දක්වලා තියෙනවා. ඊට අමතරව මොකද තියෙන වෙනස සාමිනාංශ? ඔව් ඒක දුකු වෙනසක් කියලා දකින්නේ නැහැ මම. ඒක අර උපෝසත සීලේ තව සීලයකදී උපෝසත සීල කියලා ගත්තාම ඇත්තටම අර දෙදරින් වෙන් වෙලා තමන් අවම වශයෙන් ඒක දක්වනවා කාලපරියන්ත සීලයක් විදියට. කාලපරියන්තය කියන්නේ තමන් අවම වශයෙන් දවසක කාලයක්වත් උපෝසත සීලය කියලා සමාදන් වෙනවා. උපෝසත සීලයේදී දවසක කාලයක්වත් මේ කියන ආකාරයට තමන් ඒ දරුව ඥාතීන් ආදීන්ගෙන් ඇත් එලක් වෙන් වෙලා වාසය කරනවා කියන කියන්නේ පැය අපි අද කාලයකට පැය ගණන් කතා කරොත් පැය 24ක කාලයක්වත් එයා සම්පූර්ණයෙන් ඒ ගිහි සම්බන්ධතාවයෙන් ඈත් වෙලා ගිහි කටයුතු වලින් ඈත් වෙලා වාසය කළා තමයි උපෝසථයක් විදිහට ගණන් ගන්න. ඒ අර ශීලයේදී ඒක කොයි තැනකදී ওই විදිහට ඔය ශීල් කැඩීම වෙන් කිරීම සිදු කරාද කියන කාරණේ නම් විශ්වාස කරන්න අපි හරියටම මතයක් නැහැ. මොකද ඒක අර අවස්ථාවේදී වැඩිපුර තමන් අර මිලමුදල් පරිහරණය කිරීම ජාත රූප රජත පටිග්ගාන නිර්මාණී කියන කාරණාව කියන එක තමයි වැඩිපුර යෙදෙන්නේ අර දසශීලයට එනකොට. ඉතින් අර ශීලයේදී අපි අටශීලයේදීත් දසශීලයේදීත් වෙනම අබ්‍රහ්මචර්යාව කියන ශික්ෂාපදය සමාදන් කරනවා. ඒ අනුව ශීලයෙන් ඉතින් බලවත් භාවයක් විතරයි වෙන්නේ අර උපෝසත කියන අවස්ථාවට එනකොට. උපෝසතයේදී විශේෂයෙන් වැඩිපුර කාල සීමාවක් කියන එක කාලේ විතරයි දක්වන්නේ. ඉතින් කොතේ හෝ කාල සීමා වැඩියෙන් ශීලයේ තුල වාසය කිරීම තමයි අත්‍යවශ්‍ය වෙන්නේ. ඒ තමයි බුදුහාමුදුරුවෝ දක්වන්නේ යම් කිසි දිනෙක එසේ උපෝසත අට ශීලයක් හෝ සමාදන් වෙලා තිබෙනවා නම් එය හෝ ඔහුට යම් කු ආකාරයකින් නැවත සුගති ආත්ම භාව ලබන්නට හේතු කාරණාවක් වෙනවා කියලා. හැබැයි යමෙක් දැන් මේ සූත්‍රය කියන විදිහට ඒක බලාපොරොත්තු වෙන්නේ ශීලයක් දැක්කොත් එහෙම ඒකත් ඉතින් ශීලයක් වෙන්නේ නැහැ ඇත්තට. ඒ නිසා ලොකුම විග්‍රහයක් තියෙනවා මේ සූත්‍රය තුළ ඇත්තටම මේ ධර්මචාරී ගැන. මම හිතන්නේ පැහැදිලි ඇති උත්තරේ. ඔබ පැහැදිලි. අපේ තවත් මහත්මරු. මේ වගේ සූත්‍ර අහනකොට සමහර විට දැන් ගිහි ජීවිත ගත කරන ගිහි පින්නතුන් යම්කිසි බයකට චක්තියකට පත් වෙන්න පුළුවන්. මේක නම් කවදාවත් අපිට කරගන්න පුළුවන් දෙයක් නෙවෙයි කියලා. ඉතින් ඒ වගේම අපි පහාරාද සූත්‍ර වගේ සූත්‍ර දේශනා අහනකොට තේරෙනවා මේක අනුපුබ්බ ක්‍රියා අනුපුබ්බ ප්‍රතිපදා හැටියට ප්‍රතික්ඛානුපුබ්බ ප්‍රතිපදා හැටියට යන්න ඕන ගමන. අර දිල්ලුක් මහත්මයා කිව්වා වගේ අනිත් ඒ අපේ හිත ටික ටික ටික ටික මේ කෙලෙස් වලින් මිදිනකොට අර වාසි ජටෝපම සූත්‍රය වගේ අර වෑමීට වගේ ගත්තාම ඒ දේ නිතර නිතර පුරුදු කරමින් සමත විදර්ශනා ආකාරයෙන් අපිට පුළුවන් හැටියට පුරු කරමින් යනකොට යන ගමනේ ඇති වෙන තත්ත්වයක් හැටියට ස්වාමීන් වහන්සේ මේ තත්ත්වය වැටහෙනවා. ඒ නිසා අපිට බිය විය යුතු දෙයක් නැහැ. අපි කරන දේ තවසවත් නැවත ප්‍රතිපදාවන් දිනු කරවීම රහාම තමයි මේ සත්‍යයට යන්න ඕන කියන එක පොඩ්ඩක් මතක් වුණා. ඒක ස්වාමීන් වහන්සේගේ අදහසක් දැනගන්න ඕනේ කියලා. එහෙමයි මම. ඒක ඇත්ත. ඒ කාරණේ එහෙමයි. අපිට පුළුවන් හැම අවස්ථාවකදීම අපි වෙනම මේ කටයුතු කරන්න උත්සාහ දරීම කළ යුතුයි. ඒ අනුව තමන්ට දින යක් පුළුවන්. එහෙම නැත්නම් දින දෙක තුනක් සමාන්දාය භාවනාම මධ්‍යස්ථානටගෙන තමන්ට දැන් වෙන්නේ වාසික ප්‍රතන් පවත්වන ස්ථාන ඒ ඇකි අවස්ථාවන් තමන් අවබෝධයෙන් මේ කටයුතු වලින් වෙන වෙලා ඉන්න උත්සාහ දරීම් කරන්න ඕන. මම බොහෝ විට ඔය ශීලය සමාදන් වෙන අවස්ථාවන් අපේ ගන්න මෑණිවරුන්ට පියවරුන්ට මම පැහැදිලි කරනවා. මොකක්ද පැහැදිලි කරන්නේ? මේ ඔබ මේ දවස් වලවත් ඔය ජංගම දුරකථන වලින් කතා බහ කිරීම පවා අතහරින්න ගියන් පද අපි මේ කාරණේ දන්නවා. ඉතින් ඒ අය සමහර විට දුව ආවද පුතා ආවද එන්න නැත්නම් අම්මා එක්කන් යන්න ආවද අර මේවා කියලා ඒ තමයි කතා කරන්නේ. මේ කතා කිරීම තුළ පවා දැන් මේ භ්‍රමචාරයේට හානියක් සිද්ධ වෙන ආකාරය අපිට පැහැදිලිව තේරෙනවා. ඒ වගේම අර ශීලයට යම් අනිත් තවත් ශීල තියෙනවා. ඒ ශීල වලටත් හානියක් සිද්ධ වෙනවා. නමුත් ඒක අවබෝධයෙන් කෙනෙක් ශීලය මම මේ තාක්කෝ රැකගෙනක ස්වභාවයක් ඔහුට ඒ අදිස්ථානය කරන්න පුළුවන්කම ඇති කරගන්නවා. ඒතර මේ ශීලය අපිට උපකාරයක් විදිහට තමයි ධර්මයේ තුල දක්වන්නේ සමාධියට. මොකද ධර්මයේ තුල දක්වනවා සමාධි සංවත්තනික ශීලයක් තමයි තිබෙන්න ඕනේ කියලා. මොකද අපි මේ ශීලයේ ඇත්තටම රකින්න ඕන දැන් අපේ විමුක්තිය උදෙසා. ඒ කියන්නේ මාර්ගඵල අවබෝධයෙන් නිවන කරා යෑම සඳහා තමයි අපි මේ ශීලය රකින්න ඕනේ. ඒක මොකද මේ දැන් පැහැදිලිවම තියෙනවානේ සූත්‍රයේ තමයි භ්‍රමචාරී රැකලා යම් කෙනෙක් දිව්‍ය ලෝක සැප සම්පත් කියන මේ කාම වස්තු නැවත ප්‍රාර්ථනා කරනවා නම් ඒක භ්‍රමචාරී ශීලයට හානියක්. එහෙමනම් එතකොට අත වශයෙන්ම බය වෙන්නට ඕනේ නැහැ. නමුත් ඉතින් අපි ඇත්තටම සසරට කෙනෙක් ගිය ඇති කරගන්නවා නම් ඔහු තේරුම් කරගන්නට ඕනේ තථාගතයන් වහන්සේ කෙනෙක් ලෝකේ පහළ වෙන්න ඉතාලම කලාතුරකින්. තථාගතයන් වහන්සේ කෙනෙක් කලාතුරකින් පහළ වෙලා මේ වගේ කාරණාවක් මැනවින් සම්‍යක් සම්බුද්ධ ඥානය තුළින් සරත්ඥා ඥානය තුළින් ලෝකයට දේශනා කරන වදාරනකොට අපි ශ්‍රාවකයන් විදිහට තේරුම් කරගන්න ඕනේ අපි සසරේ යම් තාක්කල් මේ බුද්ධ වචන ශ්‍රවණය කරලා ඒ කාර්යයේ නිරත නොවීම නිසා තමයි සසරේ මේ බැඳීමට නැවතත් ඇලීමට නැවතත් මේ සසරේ යෑමට කරුණ සකස් කරගත්තේ. ඒ නිසා අපි යම් මට්ටමකට දේශනාවේ දක්වනවා සසරේ බිය වැඩි කරගත්ත කෙනාම තමයි මේ භක්මචාරය ශීලය බලවත් කරගැනීමේ මේ මාර්ගයේ ඉදිරියට යන්නේ. ඒ නිසා අපි බිය වෙනවා කියන්නේ ඇත්තටම සතරට බිය වීම කරගන්නට වෙනවා. එහෙම නැති වුණොත් අපිට මේ මාර්ගයේ වැඩි මේ වීරිය වැඩෙන්නේ නැහැ. මොකද මේ වීරිය වැඩි කරගන්න නම් ඒකාන්ත වශයෙන්ම මේ වගේ සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කරන අවස්ථාවක අපි තේරුම් කරගන්න ඕනේ. එසේ අපිට යම් ආකාරයක මේ සීලය අපි රකින්නවා කියලා ආත්ම වංචාවකට කියනොත් ඒ තුළින් අපි මුලාවකට වැටෙනවා. තවදුරටත් අපි මම සීල අන්තයේ කියලා දැන් මොකද මේකෙත් පැහැදිලිව බුදුරජාණන් වහන්සේ දක්වනවා මම මේ ශිල්පද මේසේ මේ අබ්‍රහ්මචාරයේ මේ කියන සත්‍ය මේ තුනේ යන්නේ වෙන වෙන තාක්කල් මම සම්යක් සම්බුද්ධයි කියලා මම ප්‍රතිඥා දුන්නේ නැහැ. මම මේ සියලුම සීල දක්නාගෙන පස්සේ මම සම්යක් සම්බුද්ධයි කියලා ප්‍රතිඥා දෙන්නේ කියලා බුදුහාමුදුරුවම වදාරනවා. ඉතින් ඒ ආකාරය අපි තේරුම් කරගන්නකොට යම්කිසි ආකාරයකට දැන් ගිහිව අපිට යම් වූ සීලයක් රකින්න පුළුවන් නම් ඒ සීලය තමයි අපි රකින්න සාකරන්න ඕනේ. ඒක අනුව යම් ආකාරයකින් අපිට අර උපෝසත සීලාදී ස්වභාවයට පත් වෙලා යම් ධර්මකට ඕමේක රකින්න පුළුවන්කම තිබෙනවා නේද? ඒක රැකතාව හැකියතාක් වර්ධනය කිරීම තමයි ප්‍රඥා ගෝචර කාර්ය. මොකද එහෙම නැති වුණොත් අපිට ප්‍රතිපදාව තුළින් දේශනාවේ දක්වලා තිබෙන මූලික මාර්ග ඥානයන් හෝ කෙනෙක් උපදවා ගැනීම සිද්ධ කරගෙන නැතිනම් සසරට ඔහු බියක් දක්වන්නට වෙනවා. මොකද සාද අපිට ස්ථීර වශයෙන් ප්‍රකාශ කරන්න බෑ මේ ශීලයක් මෙසේ මේ අපි සීල සමාදන් වුණ පමණින් අපිට සුභතියක් ලැබෙයි කියන සත්‍යය අපිට විස්තර කරන්නට පුළුවන් ගමක් නැති නිසා යම් වූ ආකාරයක තමන් බියක් ඇති කරගන්නටත් වෙනවා. ඉතින් බෑ කියන්නට නෙවෙයි තමන් හැකියතාක් උත්සාහය බලවත් කරගන්න වීරිය වැඩි කර ගැනීම තමයි සිද්ධ කරන්නට ඕන කියන එකයි මගේ අදහස. ඕම් බින්සමිනාද තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. අපි ජයන්ත මහත්මයා හොඳ කාරණාවක් ඉස්මතු කරේ. ඒ ගෞරවනීය ස්වාමීන් අපිට හොඳින් පැහැදිලි කරලා දුන්නා ඒ දේ. මොකද මේ සූත්‍ර දේශනාව යෝජනා කරනකොටම අපේ හිතේ තිබුණේ භක්මචාරී ඇසිරිනවා කියලා වැරදි මත වැරදි අදහසක් අපි අතර තියෙන බව පේන්න තියෙන නිසා බද සන්වාස කිව්වා වගේ අපි මේ ගිහියුත ජීවිතනකොට දැන් බාහ්‍යව සමග එහෙම කායික වශයෙන් එකතු වීමක් වෙන්නේ නැහැ කියලා හිතන තැනින්ම භක්මචාරිය හැසිරෙනවා කියලා කියන අවස්ථාවලත් අපිට ඇහිලා තියෙනවා. ඉතින් ඒ වගේම වෙනත් විවිධ මට්ටමින් උන් කියනවා. නමුත් මේ සූත්‍ර දේශනාවේ පෙන්නනවා මේක තථාගතයන් වහන්සේ සිහිනාදයක් කරා අවස්ථාවක් හැටියට. ඉතින් එපමණ ඉහළ මට්ටමේ භක්මචාරිය ගැන සඳහන් වෙන්නේ. ඒ නමුත් ගෞරවනීයයන් වහන්සේ අපි මේ කල්යන් මිත්‍රුත් මතු කරා වගේ මිගසාලා සූත්‍රය වැනි සූත්‍රවල එහෙම නැත්නම් තවත් ඒ වගේ සූත්‍ර ඇති ඒ සූත්‍රවල පැහැදිලි වෙනවා මේ භ්‍රමචාරී විසීම සත්‍ය අවබෝධය සඳහා අත්‍යවශ්‍යම දෙයක්ද නැද්ද කියන කාරණාව. සාරා සූත්‍රයේ විශේෂයෙන්ම අර මිගසාලාගේ එම්ගසලා කියන ඔවිසියගේ පියා මහේදන පුරාණ ඒ මයි භක්මචාරිය හැසිරිච්ච කෙනෙක්. ඉතින් එතුමා මේ කල්ුරිය කලේ සකුර්දාගාමි තත්වයෙන් කියලා තථාගතයන් වහන්සේ විසින් දේශනා කළා තියෙනවා. ඒ වගේම සත්‍ය කියන්නේ මිගසලාගේ සුළු පියා කියලා සඳහන් වෙනවා. ඒතකොට එයා භක්මචාරිය හිටපු කෙනෙක්. ඒ කියන්නේ පවුල් සමග ගෙදරට කෙනෙක්. එයත් සකුර්දාගම් සත්‍යෙන් තමයි කල්ුරිය කලේ කියලා සඳහන් වෙලා තියෙනවා. ඒ ආකාර සූත්‍රයේ ගොඩක් කරන තව පැහැදිලි වෙනවා. ඒ දේවල් වලින් කියවෙනවා මේක මේ කල්යන් මිත්‍රයෝ ඒ වගේම අපිට මේක මේ නොහැකි දෙයක් නෙමෙයි සත්‍ය අවබෝධ කර ගැනීම සඳහා මේ භ්‍රමචාරී උපකාර ධර්මයන් පමණයි කියන දේ ඒක ඒ ආකාරයක පිළිගන්න වෙනවා අපිට. මොකද අනාගාමී தත්ත්වය තුළත් මම මුලින්ම මතක් කරේ ගා අනාගාමී தත්ත්වය දක්වාමත් සමන් දෙන්නට පුළුවන් මේ භක්මචාරය යම් දුරකට සම්පූර්ණ වෙනවා කියන එක. දැන් පරිපූර්ණ වශයෙන් අපිට තථාගත වචනය තුළ තමයි රැඳෙන්නට වෙන්නේ. මොකද තථාගතයන් වහන්සේ සේනාධ්‍යක්ෂයේ තමන් මෙහෙම මේ භක්මචාරය සම්පූර්ණ කළේ කිරීමෙන් තමයි මේ සම්බුද්ධත්වය සාක්ෂාත් කරගන්න කියන தත්ත්වය දක්වනවා. ඒක අපිට තේරුම් කරගන්න තියෙන්නේ පැහැදිලිවම. ඉතින් ඒ තථාගත අනුශාසනය මේ ගමන නිමාවක් දක්වා භක්මචාරියේ උසිතම් භක්මචාරියන් කීනා ಜಾති කියලා தත්ත්වේ දක්වා වෙන අවස්ථාවට භක්මචාරිය අවසාන වෙනවා කියන තැන තමයි මම හිතන්නේ මේ සූත්‍රයේ දක්වලා තියෙන්නේ. පරිපූර්ණ භක්මචාරියාවෙන් භක්මචාරය අවසාන වෙන තැන වෙනකොට ඒ කියන්නේ රහත් ඵලය දක්වාම මේ භක්මචාරය රැකීමේ ස්වභාවය තමයි මේ සූත්‍රයේ ගෙන හැර දක්වලා තියෙන්නේ. ඒක අපිට මේ අර තත්ත්වයන් වලදී භක්මචාරය රැකෙන්නේ නැහැ කියන්නේ අපිට සම්පූර්ණ නැහැ තමයි. ඒක පරිපූර්ණ භක්මචාරියාව කියන තත්ත්වය මේ සූත්‍ර දේශනාව තුළ අපිට සලකනකොට නැති ප්‍රභාවයක් තමයි සලකන්නට වෙන්නේ. මොකද අපිට ඒ ආකාරයෙන් බුද්ධ වචනය තථාගත වචනය අපිට පිටත් යදන්නට බෑ. මොකද ඒ ආකාරයෙන් කෙනෙක්ට එක් යම් මට්ටමකට එසේ භ්‍රමචාරී ශීලයේ රැකීම තුළ ඒ පරිපූර්ණ වශයෙන් මාර්ගඵලයේ සෝවාන් ඵලයේ සකදාගාමි ආදී මාර්ගඵල අවබෝධයන් ලැබීම සිද්ධ වෙනවා. නමුත් ඔහුගේ අර භ්‍රමචාරයේ ශීලයේ යම් දුරකට ඒ මාර්ගය සම්පූර්ණ වෙන අවස්ථාවේ සපිරෙනවා. මත උරු තුළ අකණ්ඩ භාවය. මගේ අර පැහැදිලිව වචන ටිකක් පාවිච්චි කරනවා. අර නොකැඩෙනු, සිදුරු නොවි, අකණ්ඩ, අචිද්ද කියන වචන කිහිපයක් මේක තුළ දක්වලා තියෙනවා. මොනවාද ඒ ආකාරයෙන් විශේෂ ශීලය පරිපූර්ණ වශයෙන් යම් වෙනකොට සැකෙනකොට ඔහුගේ ඒ ශීලයේ ස්වභාවය කැඩෙන බවක් ඇති නොවෙන්නක් නම් ඒකාන්ත වශයෙන්ම ඒ ලක්ෂණ ටික තියෙන්නට ඕන කියලා. අකන්ත අචිද්ද ඔය කියන අතිබල කියන ආකාරයෙන් නොකැඩී පවතින ස්වභාවය. මේ සම්මාකාරයෙන් අර මාර්ගඵල අවබෝධයෙන් අනිත් වාසය කරන තැන ඔහුගේ අර ශීලයේ කැඩීමක්. අපි කියන ආර්යකාන්ත ශීලය පරිපූර්ණ වෙන්න ඕනේ දැන් දිනෙන් දින ශීලය වැඩෙන්න ඕනේ කියලා. ඉතින් ඒක සාධාරණ මහත්මයා දැනට මහත්මයා අදහස දැක්ුවේ ඒ අනුව එහෙනම් අපිට අපි ගියක් ඇති කරගන්නට ඕනේ නැහැ. අපිට මේ ගිහිව ඉඳගෙන මේක කරන්නට බැහැ කියලා අපිට පුළුවන් මට්ටමේ අපි කරගෙන යනවා. ඒක සම්පූර්ණ වශයෙන් යම් කෙනෙකුට ඒ ප්‍රතිපදාව පූර්ණ වුණොත් ඔහු ඉතින් එතනින් ප්‍රතිපදාවේ අවසාන මාර්ග සඳහා වූ රහත් ඵලයේ කියන මේ තත්ත්වය දක්වා යන්න ඔහු ඉතින් ඉහිලෙදරින් වෙන්වීම සිද්ධ කරා. ඉතින් ඒ තාක්කල් තමන්ට භ්‍රමචාරයේ යම් මට්ටමකට සම්පූර්ණම වශයෙන් පරිපූර්ණ වශයෙන් රැකෙනව නෙවෙයි, අකණ්ඩව රැකෙනව නෙවෙයි, යම් මට්ටමක රැකීම තුළ තමන්ට ප්‍රතිපදාව යම් තාක්කුවට ගමන් කරන්නට හැකියාව තිබෙනවා. ඒකයි අපිට පැහැදිලි වශයෙන්ම පිළිගන්නට පුළුවන් ඒ කාරණේ අනුව. එහෙමයි සන්නස තෙරුවන් සරණයි. මේ අද මේ වෙලසරන් අපි උංගක් අපි පුරුෂපක්ෂයෙන් තමයි ඇහුනේ මේ කාර්යය පිළිබඳව, මේ කාරණා පිළිබඳව ප්‍රශ්න සහ අදහස්. ඉතින් නමුදු මේ භක්තිචරය කිව්වන් පස්සේ සූත්‍ර දේශනාවේ තියෙන කාන්තාවන් සමග සිරිම ගැන ස්වාමීන් වහන්සේලා දේශනා කරපු ආකාරයට නමුත් යහමඳුර මතක් කරගෙන අනිත් පැත්තට එහෙමයි කියලා. ඔව් මම කැමති දැනගන්න මෙතන ඉන්නවා කීප දෙනෙක් අපේ කල්යාණ මිතුරියන්, කුමුදු මහත්මිය, නිලන්ති මහත්මිය, කාන්ති මහත්මිය වැනි අය. ඉතින් මමයි නිලන්ති මහත්මිය ඔබතුමීට පුළුවන් එකතු වෙන්න. සර්වන් සම්නාය සේලම කල්යාණ මිත්‍යාන්ට ගරු සම්මාන්සේ අපිට ඇත්තටම බුද්ධ වචනයේ දේශනාවක් අරගෙන මේ පැහැදිලි කරලා දුන්නා. ඇත්තටම හරිම සියොම්ම අවබෝධ කරගන්න ඕනේ තැනක් මේක. මටත් හිතෙනවා මේක මේ ගිහි ජීවිතේ ඉඳගෙන බොහොම පහසු වෙයි කියන එක. ඒත් ඉතින් අර අපේ මනසින් එක සිතුවිල්ලකින්වත් ඒ දේවල් නොකර ඉඳ අමාරුතාවය ගිහි ජීවිතේ නම් තියෙන ඒ උනත් මං හිතනවා මේ දේශනාවල් වගේ අහලා අපේ සසර ගමන පුළුවන් තරම් කෙටි කරගන්නට බොහොම උපකාරයක් වෙනවා කියලා මේ අපේ ගරු සාන්නාන්සේ දේශනා කරපු මේ දේශනා මෛත්‍රී සූත්‍රය එකෙන් ඇත්තටම ඒ දේශනාව අහලා ඒ වගේ තත්ත්වයකට අපිට පත් වෙන්න ඒ සිහින් තනත් අවබෝධ කරගෙන සංසාරේ ගම්මන කෙටි කරගන්න එක ඉවහල් වුණා නම් මම හිතනවා ඒ සියලුම පින්නේ ඔබ වහන්සේට මේ ලැබේවා, නිර්වාණ අවබෝධය පිණිසම ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. සංඝ රත්නයන්ගේ අදහසත් තියෙනවා. ඒක තමයි මාත් අපි ප්‍රකාශ කරන්නේ. ඒ යම් දුරකට භ්‍රමචාරී රැකීම තුළ මූලික ප්‍රතිපදාව සම්පූර්ණ කරගන්නට අවකාශ තිබෙන බව ධර්මයේ තුල පැහැදිලි. ඒ නිසා අපි අර මම මුලින් නැවත මතක් කරන්නේ ඒකයි. යමෙක් අර මාන්නයකටපත් වෙනවා නම් ඔහු යම් කිසි ආකාරයක හිතන්නට පුළුවන් තමන් තුළ ආත්ම වංචාවක් ඇති කර ගන්නට පුළුවන් මම භ්‍රමචාරී රකින්න කෙනෙක් කියලා යම් කිසි මොකද අදහසක් කියන්නේ. සමහර විට තමන්ගේ භාර්යාව මිය ගියාගෙන පස්සේ ස්වාමියා ගෙදරට වෙලා තනියෙන් එහෙම හිතන්නට පුළුවන්. සමහරට ස්වාමියාගේ පරිලෝකයාගේ පස්සේ බහරියන්ගේ මම භ්‍රමචාරීව තමයි වාසය කරන්නේ කියලා ඒත් අර මේ කිව්ව සූත්‍රයට අනුව ඔහු සමග පෙර වාසය කරපු තත්ත්වයක් ඔහුට සිහි වෙනවා නම් ඒත් එතන භ්‍රමචාරී ඇත්ත වශයෙන්ම නැහැ. අපි මේක ප්‍රඥාවන්ත කලකන්නට ඕනි කාරණාවක් ඒ වැදගත්ම දේ ඒ මෑනියන් ප්‍රකාශ කළ කාරණේ අනුව යම් මට්ටමකට භ්‍රමචාරී රැකීම තුළ මූලික මාර්ගයන් ලැබෙන බව අර අපේ මහත්මයා මුලින්ම මතක් කරන්න දෙදුනා. ඒ ආකාරයෙන් අපි ඒ தත්ත්වයේ දක්වාවත් මේ භ්‍රමචාරයේ රකිමින් ජීවිතයේ තුළ බුදුරජාණන් වහන්සේගේ දේශනාවන් තුළ පැහැදිලිව සඳහන් වෙන්නේ යමෙත් මේ මූලික මාර්ගඵල අවබෝධයන් මත ඉගෙන අවමශයෙන් සෝවාන් මාර්ගඵල ඥානයේ තියෙන ප්‍රතිපදාව දක්වාවත් සම්පූර්ණව කරගත්තේ නැත්නම් ඒ තුළ ඇත්තටම ඔහු මේ බුද්ධ වචනයෙන් ප්‍රයෝජන ගත කෙනෙක් කියලා අපිට ප්‍රකාශ කරන්න බැරි වෙනවා. ඒ නිසා බුදු කෙනෙක් ලෝකේ පහළ වෙච්ච කාලයක තමන් විසින් කරගත යුතුම කාරණාවක් විදිහට මූලික තැනේ තබලා කෙනෙක් ඒ වෙනුවෙන් උත්සාහ කළ යුතුයි. ඒ කියම් දුරකට භ්‍රමචාරීව සීලය සම්පූර්ණ කරගෙන ඒ தත්ත්වවලට පත් වෙන්න පුළුවන් බව ශාසනය තුල ඕනතරම් උදාහරණ සූත්‍ර දේශනාවන් තුල කරුණු කාරණා අපිට දකින්න පුළුවන්. ඉතින් බුද්ධ දේශනාව බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ එසේ ඒ ආකාරයෙන් මාර්ගයේ කෙලවර දක්වාම මාර්ගය පැහැදිලි කරන්නේ ප්‍රඥාව මට්ටම අනුව වීරියේ ඔහුගේ ඉන්ද්‍රිය ධර්මතාවයන්ගේ බලවත් භාවය මත තමයි ඉතින් මේ කාරණා සම්පූර්ණ වෙන්නේ. ශ්‍රද්ධාව සතිය වීරිය ශ්‍රද්ධා වීරිය සති සමාධිය ප්‍රඥාව කියන මේ පංච බල ධර්මතා පංච ඉන්ද්‍රිය ධර්මතා මේ කාරණාවන්ගේ බලවත් භාවය මත තමයි මේ ආකාරයට ඔහුට මේ ආත්ම භාවයේදී මාර්ගඵල ලැබීම ඒ ආකාරයෙන් රහත් බව ලැබීම හෝ ප්‍රතිපදාවේ ඒ කාරණාවන් අපිට තීරණය කරන්න වෙන්නේ. ඒ නිසා යම් මට්ටමකට හෝ ඒක රකින්න උත්සාහ කිරීම තමයි වැදගත්ම දේ. ඒතර මොකද මත්මිසාද ධර්ම තුල දක්වනවා පෙරත් යමෙක්කේශේ භක්මචාරීව වාසය කිරීම මතුවට ඔහුට ඒ සමාධි ප්‍රඥා වැඩි වීම සඳහා මේ අත්භවයේ නැතිවෙත් මතු උප්පත්ති ලැබෙන ආත්ම භාවයන් තුළදී හෝ ඒ මාර්ගයේ ඉදිරියට යන්න එසේ භක්මචාරී වීමේ යම් කාලයක් සිද්ධ වුණාද ඒක ප්‍රකාරයක් විදිහට සසර තුළ ඔහුට පවතිනවා කියලා. ඒ නිසා උත්සාහ කිරීම තමයි වැදගත් දෙය. අවසරයි සන්නාන්ස. සන්නාන්ස ඒ පොතේම තියෙනවා සන්නාන්ස ස්වාමීන් දේශනා කරපු තැන නව්‍යනි කොටස තියෙනවා සන්නාන්ස මම අර කිව්ව සංසාර මේ ගමන කෙටි කරගන්න ඕන කියව තැන මම හිතනවා මේකත් වැදගත් දෙයි කියලා සන්නාන්ස මම ඒක සන්නාන්ස අවසර දුන්නා සන්නාන්ස ඒක කියන්නේ. හොඳයි. එහෙම කියනවා සන්නාන්ස නව්‍යනි කොටස බ්‍රහ්මණය යම් හේකින් වනාහි මම මේ සප්ත මෛත්‍රුණ සංයෝගයෙන් එක්තරා මෛත්‍රුණ සංයෝගයක් තමා කෙරේ දුරු නොකලේ යයි නොදැකෙන්ද බ්‍රාහ්මණේ එහෙන් මම දෙවියන් සහිත මරුන් සහිත බබුන් සහිත ලෝකෙහි ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දෙවි මිනිසුන් සහිත ප්‍රජාවෙහි නිරුත්තු සම්්‍යක් සම්බෝධි අවබෝධ කළේ යයි මනාකොට ප්‍රතිඥා කෙලිමි. මා තුල දර්ශන ඥානය පහළ වී මාගේ චිත්ත විමුක්තිය නොවෙනස්ය. මේ කෙලවර ආත්ම භාවයයි. දැන් මතු භවයක් නැත. එහෙමයි සයන්ස. ඒ තුල සඳහන් කරන්නේ තමයි මේ කාරණේ පැහැදිලි වශයෙන්ම සම්බෝධිය කියන තත්ත්වයේ අරිහත් ඵලයේ අරිහත් තත්ත්වයේ දක්වාම ඒක සම්පූර්ණ කළා කියන ඉතින් ඒ තාකල් තථාගතයන් වහන්සේ එහෙම ප්‍රකාශ කරන්නේ නැහැ කියන කාරණේ තමයි දැන් දක්වලා තියෙන්නේ නේද? එහෙමයි. දැන් ප්‍රථම ඥානය විස්තර කරන තැන්වල ස්වාමීන් වහන්සේ විස්තර වෙනවා දීච්චේව කාමයේ දීච්චේව අකුසලයේ ධම්ම කවිතත්තම් සවිචාරම් කියලා සාන්නද එතන. එහෙමයි. ඒතකොට එතෙන්දී අදහස් වෙන්නේ මේ කෙනෙක් ප්‍රථම ඥානයට ළඟා වෙනවා නම් එතන දීච්චේ කාමයේ අකුසල ධම්මේ කියනකොට මේ සීලයක් අනුගානේ ඊට කලින් මොහොතකාරී සම්පූර්ණ වෙච්ච කෙනෙක්ට විතරමයි මේ ප්‍රථම ඥානයකට එන්න පුළුවන් කියලා වගේ තේරුම් ගන්න පුළුවන්. අතවශ්‍යම අපිට හිතන්න පුළුවන් ඒ විචේව කාමයේ කිව්වම කාමයන් ගත්තාම අපිට එතන සීළු කාම සම්පත්තියේ විගත භාවය අත්හරින්නේ නැහැ. මොකද කාමයේ ගත්තාම අපිට එතෙන්දී පංච කාම ස්වභාවයේ රූප කාමයේ අත්හරින්න ඕනි, ශබ්ද කාම, ඊළඟට ගන්ධ කාම, රස කාම, පොට්ටබ්බ කාම. ඉතින් මන ආයතනය තුළ අතවශ්‍යම ඉතල ප්‍රථම ධානයට එනකොට ඔහු ධානයේ තිබෙන ධානලාංග ධාන අංග මෙනෙහි කිරීම එහෙම නැත්නම් ඕකල යුත්තේ ඒ රූපාවචර ධානයක් නිසා ඒ රූපය තුළ තමන්ගේ සිහිය පවත්වන අවස්ථාවේදී මන ආයතනයෙන් වෙනත් දෙයක් සීකරන්න විදිහක් නැහැ. කියන්නේ අතවශ්‍යම මේ ආයතන හයෙන්ම වෙන් වෙලා ඉන්න අවස්ථාවක තමයි මේ භ්‍රමචාරය රැකෙන්නේ. ඒත් ඇත්තටම ඔය මහත්ම මත කරපු කාරණේට අනුව අපි සලකා බැලුවොත් ඇත්ත වශයෙන්ම මේ ඔහු ආශය කරන් වෙන්නේ මේ ධ්‍යාන මට්ටමක තමයි ඇත්ත වශයෙන්ම Brahmachari හරියට රැකෙනවා. එකෙන් ප්‍රථම ධ්‍යානය කියන தත්ත්වයක් තමයි විචේවකා විචේව අපතලේ සවිතක්කන සවිතාර. විවේකජම් ප්‍රීතිසුඛං කියන මේ අවස්ථාවේ තුල හිත පාතින්. ඉතින් මේ தත්ත්වයට එනකොට සම්පූර්ණ වශයෙන් Brahmachari නැතුව එතනට එන්න බෑ ඇත්තට. මම ඔය පටක් කරන්නේ ඒක මයි දැන් ඔය ධ්‍යාන ශක්තියින් උපදවා ගත්තාය. ඒක බුද්ධ සාසනයෙන් බාහිර වෙන්නට පුළුවන්. ඒ බුද්ධ සාසනයෙන් බාහිර හෝ යමෙක් ඒ ධ්‍යාන ශක්තිය උපදවා ගත්තා නම් බොහෝ විට අපි දැකලා දෙනවා අන්න තීර්ථකයන් දැන් නිගණ්ණාඩ පුත්‍ර අල්පදේශ ගම්බරි මක්කලිගෝසල් වගේ ඒ සත්සාතුවරෝ ඒ කාලේ ගියා. ඒ වගේම තවත් බොහෝ අන්න තීර්ථකයන් හිටියා. ඒ පරිද්දාවේ ඉඳලා ජතිල ආදී අය යම් මේ ධ්‍යාන ශක්තිය උපදවා ගත්තා. ඒ අයත් බොහෝ විට මේ යම් මට්ටමකට මෙතේ සීලය බුද්ධ වචනේ විදිහට දැනගෙන නැති වෙන්නට පුළුවන්. අමොත් ඔවුන් යම් ආකාරයකින් Brahmachariව වාසය කිරීමක් තුලින් තමයි ඒ தත්ත්වයට આવી තියෙන්නේ. අපි එතකොට ඇත්තටම සිත එකඟතාවයක සමාධියට වඩන අවස්ථාව වෙනකොට යම් දුරකට Brahmachari සම්පූර්ණ වෙලා තියෙනවා. මොකද මම මුලින් මතක් කරේ දැන් අර කලින් අපේ මහත්මිය ආපු ප්‍රශ්නයට අනුව මම උත්තර දුන්නේ ඒකයි. යම් දුරකට ඒක රැකෙනවා යම් දුරකට රැකිලා ඔය මාර්ගඵල අපියතම සෝවාන් සකදාගාමි අනාගාමි තත්ත්ව දක්වා එන්න පුළුවන්. නමුත් ඔහුගේ Brahmachari පරිපූර්ණ වශයෙන් අකණ්ඩ වෙන්නේ නැහැ. ඒක කැළෙන ස්වභාවයකට. අර අකණ්ඩව සිදුරු නොවි පුල්ලින වැටුණු පැල්ලම් නොගැසුණු අර මේ සීලය ගැන කතා කරනකොට කතා කරන මේ සුදුරු එද්දක් වගේ කියලා මේ සීලය ඒ සුදුරු එද්ද කොහෙන්වත් කැඩිලා තියෙන්න බෑ කියන. ඒක සිදුරු නොවි තියෙන්න ඕනි කියලා කියනවා. ඒකේ කොහෙවත් තැන් තැන් වල අර කළු පුල්ලි වගේ මත වෙලා අර පුස් බැඳිලා වගේ තියෙන ස්වභාවයක මේ தත්ත්වය වැටෙන්නේ නැතිවෙන්න ඕනි කියලා කියනවා. ඒ වගේම ඒක කිලිල්ට වෙලා නැහැ. පරිපූර්ණව පිරිසිදුව තියෙන්න ඕන කියන මේ සුදුරු එද්දක් වගේ එකක් කියලා කියනවා මේ සීලය සම්පූර්ණ වෙනකොට. යම් මට්ටමකට අර මූලික මාර්ගඵල අවබෝධයන් කෙනෙක් ලබන අවස්ථාව වෙනකොට ඔහුට යම් දුරකට සීලය රැකෙනවා. නමුත් ආපහු ඒක කැඩීම්, පළදු වීම, අපිරිසුදුභාවයට පත් වීම සිදු වෙනට පුළුවන්. ඒක මෙතෙන්දි මේ සූත්‍රය තුළ පැහැදිලිව ඒක කාරණා මත වෙනවා. මයි සරණත් සමායන මේ එතන ධ්‍යාන මට්ටම ගැන කියනකොට හිතන්නේ ඇත්තටම ඉතින් ධ්‍යානයේ කියන තැනම තියෙන්නේ අපි මේ පංච නීවරණ තදංග විස්කම්බන වශයෙන් ප්‍රහාණය කරන අවස්ථාවන් සාමිනාස්සේ කියන සමාපත්තියක් හැටියට කරනවා නම් විස්කම්බන වශයෙන් හෝ එමත් නැත්නම් තදංග වශයෙන් ඒ කෙටි කාලයක් තුළ ප්‍රහාණය කරන එතන ඇති වෙන්නේ නැහැ. නමුත් අර මේ අපේ තියෙන කෙලෙස් සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය නොකර తీරි හින්දා නැවත වාරයක් ඒක පිටතටවට පස්සේ මතු අපෝ අපේ හිතේ වල ඒ වගේ කෙලෙස් ඇති වෙන අවස්ථාව එන්න නේ සාමාන්‍ය එහෙම. ඔව් එහෙමයි එහෙමයි. ඒක තමයි මම මතක් කරේ. ඒක දැන් අපි ධ්‍යාන මට්ටමක් ඒ වගේ ස්වභාවයක් ලැබලා තමයි අපිට මූලික මාර්ග බලාවෝදයන් කරා යන්නට වෙන්නේ. මොකද එහෙම ඒ தත්ත්වයටපත් වුණත් ඒක අකණ්ඩව ඉදිරියට පවතින්නේ නැහැ. මොකද අර මේ මාත්මය මතු බලා වගේම දැනට මාත්මය මොකද අර කේන ආකාරයෙන් අපි මාර්ගයේ ගමන කෙලවර කරලා නැති නිසා අපේ තුල තියෙන කෙලෙස් ධර්මතාව අනුශ්‍රේ වශයෙන් පවතින ඒවා පරිත්‍රාණ වශයෙන් තියෙන ඒවා ඒ මට්ටමට ඇවිල්ලා ප්‍රාත්මක වෙන්න ගන්නවා. එතකොට ඒ නිසා කැඩීමක් Brahmachari කැඩීමක් වෙනවා. ඒක තමයි මතුවෙන්නේ ඒ කාරණාවලදී. අපි ඇත්තටම අර දැන් රහතන් වහන්සේලාගේ වාසය කිරීමේ ස්වභාවය අපිට හිතා ගන්න වෙනවා. එතකොට Brahmachari වැසෙනවා කියන කාරණේ පැහැදිලි වෙල වශයෙන්ම ඇති පරිපූර්ණ වශයෙන් මේ සමාධි මට්ටමක් තුළ වාසය කරනවා හා සමාන වෙන්නට ඕන මේ කියන සත්‍යයේ Brahmachari සම්පූර්ණ වෙන්නේ. අවසරයි ස්වාමීන් වහන්සේ. මේ අවස්ථාවේ මතක් වුණා එක්තරා ස්වාමීන් වහන්සේ නමක දේශනාව. මේ මොකද දැන් පන්සල් වලට යනවනේ ගැහෙනවා අය ඒගොල්ල දිහාම ඉතින් නොඑක් විදිහට කතා කරනවා නොඑක් විලාසිතා ඇඳගෙන යනවා. ඉතින් ඇත්තටම එතකොට අර හාමුදුරලට සමහර වෙලාවට බැලෙනවනේ. ඉතින් ඒ අවස්ථාවේ සමහර වෙලාවට හාමුදුරුව කෙනෙක් බලන් ඉන්නවා නම් ඒක මේ ඒ හාමුදුරුව එක දිගට බලන් ඉන්නේ ඒ අවස්ථාවේ අස්තික සංඥාව වදනවා. ඒක හැම කෙනාදීම බලාගෙන අස්තික සංඥාව තමයි වඩන්නේ කියලා හිතාගන්න කියලා ඒ ස්වරුංගමත දේශනා කරා. මට මේ අවස්ථාවේ මතක් කරන්න හිතුණා. ඔය හොඳයි මෑණියන්ගේ අදහස. ඒක ඇත්තටම දැන් අපි තම තමා බලා ගැනීම තමයි වැදගත් කාරණේ. අපිට වෙනත් කෙනෙක් ගැන ඉතින් අපිට අදහසක් වැඩි කරගන්න අපිට උවමනාවක් නැහැ. ඒතෙන්දී අපි තේරුම් කරගන්න ඕනි වැදගත් දේ තමයි තමන් අන් අයට බ්‍රහ්මචාරී භාවය කැඩෙනසේ තමන් හැසිරීමත් ඒ හැසිරෙන්න උදව් වෙන ආකාරයෙන් තමන් ක්‍රියාත්මක වීමත් කියන තත්ත්වෙන් තමන් අයින් වෙන්නට ඕනේ. ඒක යම් කෙනෙක් ශීලය රකින්නවා නම් ශීලය රකින්න කෙනා දක්ෂ භාවයේ සිටින්නට ඕන. ඔහුගේ ශීලය රැක ගැනීම සඳහා මම මේ ශීලය මගේ මේ කැඩෙනවා මේ තත්ත්වයට ගියොත් කියන කාරණය ඒ ශික්ෂාපදය තුළ ඔහු දැනගන්නට ඕන. ඒ අනුව යමෙක්ට ඒ කාරණේ කරන්න පුළුවන් නේද? මෑණියන් මතක් කරපු කාරණේ යම් කිසි ආකාරයකින් පුළුවන් නම් ඒ කෙනෙකුට ඒ අට්ඨික සංඥාව හෝ අසුබ සංඥාව හෝ ආදීනවේ හෝ මෙනෙහි කරන්න ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. මොකද බුදුහාමුදුරුවෝගේ කාලේ මට අර ගාථාවක් මතක් වෙනවා යම් ආකාරයකින් අර දේශනාවේ දක්වනවා ආරණ්‍ය කියන එක යම් විදියකට කෙනෙක් ආරණ්‍ය කියන තැන ඔහු ඇලුම් කරන්නේ නතේ කාම ගවේෂති කවුරුට කාමය නැත්තම් විතරයි මේ ආරණ්‍යය තුළ ඔහුට වාසය කරන්න පුළුවන් වෙන්නේ කියලා බුදුහාමුදුරුව එක අවස්ථාවක දේශනාවේ දක්වනවා. මොකද විත රාගෝ රමස්සන්ති විත රාගී රාගී වූ කෙනාට ඒ කියන අවස්ථාවේ ඉන්න බෑ. ඇත්තටම විත රාගී කෙනෙකුට තමයි ඒ தත්ත්වය තුළ වුණ ඕන තැනක එසේ ඉන්නට පුළුවන්කම තිබෙන්නේ. ඒ නිසා ඒක ඒ ස්වාමීන් වහන්සේ ආකාරයෙන් පැහැදිලි කරා. ඒක ගැටලුවක් නැහැ. ඒ ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරන්න දැදී යමෙක් මේ ආකාරයෙන් කොයි විදිහට එතනට පැමිණියත් ශීලයේ රකින්න කෙනා දක්ෂ වෙන්නට ඕනි. තමන්ගේ ශීලය නොකඩෙන ආකාරයෙන් වාසය කරන්න. ඒකට ඉතින් අර සමාධිය, තමන්ගේ ප්‍රඥාව, වීරිය මේ සියල්ලම උපකාරයේ විදිහට භාවිතා කරන්නට වෙනවා. ඒ නිසා ඒක වැරදක් නෙවෙයි. ඒක ඇත්ත වශයෙන්ම මේක හිතේ සිදු වෙන්නට ඕනි ශීලයේ රකින්න කෙනාගේ. ඒක අන්‍යෝන්‍ය වශයෙන් දෙපැත්තට මේ කාරණේ එහෙම තියෙන්නට ඕන. යමෙක් විහාරස්ථානයකට යන අවස්ථාවක තමන්ගේ ඇඳුම් පැළඳුම පිළිබඳව සැලකීමක් වෙන්නට ඕනේ. මේයින් තව කෙනෙක්ට රාග සිතුවිලි, කාම සිතුවිලි ඇති වෙන්නට පුළුවන් යකේන මෙවන් හැඟීමක් තමන් තිබෙනවා නම් තමන් එයින් වෙන් වෙන්නට ඕනේ. තමන්ට සුදුසු ඇඳුම් පැළඳුම් භාවිත කරන්නට වෙනවා. ඉතින් ඒ ස්වභාවය දිදේශේ නැති වුණොත් ඉතින් ඒක ශීලයේ රකින්න බාධාවක් තමයි. ඒ නිසා ඒක යම් මට්ටමකින් උපකාරයක් විදියට අන්කෙනාද ශීලයේ රකින්න තමන් උපකාර කිරීමක් සිද්ධ කිරීමක් වැදගත් දෙයක්. ඒ නිසා තමයි වික්ෂුන් වහන්සේලාට විනේදී බුදුහාමුදුරුව දක්වනවා සිවුරු පෙරවිය යුතු ආකාරය. ඒතර වික්ෂුණීන් වහන්සේලා නම් වික්ෂුණීන් වහන්සේලා විදියට ඒ විනය තුළ දක්වනවා ඒ අය සිවුරු භාවිත කළ යුත්තේ කොයි ආකාරයේද, කොයි ස්වභාවයෙන්ද කියන එක. ඒ විනය පැනවීම තුළ එසේ කාමයන් ඇති වෙන ආකාරයට, කාගෙන් ඇති වෙන ආකාරයට ඇඳුම් පැළඳුම් භාවිත කිරීම නොකරන්නට බුදුහාමර විනය පනවලා තිබෙනවා. ඒ නිසා ඒක යමෙක් ක්‍රින් භික්ෂුවක් ඒ භික්ෂුත්වයට පැමිණෙන්නේ තමන්ගේ ශීලයේ අදි ශීල, අදි සමාධි, අදි ප්‍රඥා කියන මේ தත්ත්වය සම්පූර්ණ කරන්. එහෙමනම් ඒකට ලොකු උපකාරයක් තමයි මේ මාර්ගයේ ගමන් කරන කෙනාට. ඒ නිසා දෙපැත්තෙම මේ කාරණා ඉදින් ගිහි පැවිදි දෙපාර්ශ්වයේම අවබෝධයෙන් වාසය කිරීම වැදගත් වෙනවා. දෙපාර්ශ්වයේම ශීලය සම්පූර්ණ කරගෙන භක්මචාලය සම්පූර්ණ කරගන්න. නැතිනම් දැන් මෙසුත්තේ තියෙන විදිහට ඒ දැකලා ඒ විදිහට නැවත ඒ මොහොතේ හිතුවේ නැහැ කියමු. අපි ඒ මොහොතේ හිතන්නේ නැතුව ඒ පසු හරියට මෙහෙම දෙයක් මොන දැක්කා කියලා හිතුවොත් ඒ හිතීම තුළ පවා භක්මචාරයේට හානියක් තිබෙනවා. ඒ නිසා ඒ කාරණේ මම හිතන්නේ එහෙම ස්වාමීන් වහන්සේගෙන් මතක් කරපු එක මම පොඩියේ ඒකේ අදහසක් වෙන්න පුළුවන්. ඒක වැදගත් කාරණයකදී ඒ තමන්ට කවුරු වහම දකින්න වෙලාවකදී ඒ ආකාරයෙන් ඒ පිළිබඳව අට්ඨික සංඥාව, අසුභ සංඥාව, ආදීන සංඥා යමක් මෙහි කිරීම තුළින් තමන්ට භක්මචාරයට හානි වෙන්නේ නැති වෙනවා. ඒක වැදගත් අදහසක්. ඒත් මේ මතක් කරන් තියුනේ අපි එතකොට මේ ශීලය ගැන දන්න නිසා මෙවන් ආකාරයේ ගැඹුරින් ශීලය රැකෙන්නට අවශ්‍යයි කියන කාරණේ තේරෙනවා නම් එතකොට පුළුවන් අපිට ඒ ආයත උපකාර විදිහට ශීලය රැකෙන්න අවශ්‍ය විදිහට ඒ ආකාරයට සංවර වීමෙන් කටයුතු කරන්න. මේ අදහස දෙකක් තියෙනවා. බොහොම පිංතු ස්වාමීනාස් බොහොම දැන් නාගසමාල ස්වාමීන් වහන්සේ හැම ස්වාමීන් වහන්සේ අප පිටපත වැඩනකොට නාටිකාවන දැකලා උන්වහන්සේ ගැන මෙනෙහි කරලා අරහත්ත්වයටපත් වුණා ස්වාමීන් වහන්සේ. එතකොට එතනදි මේ තේස්ම උන්වහන්සේ සතියෙන් හිටිය නිසා උන්වහන්සේ අරහත්ත්වයට පත් වුණා කියලා සාමණේස. එතකොට සෝවාන් වෙච්ච මහා නාම වගේ ඇමතිතුමා වෙල බුදුරජාණන් වහන්සේ කියන අපි අන්තපුරේ කාන්තාවන් තමගේ සිරිනෝ අනිත් දේවල් කරනවා සාමණේස, අපිට මැරුණොත් මොනවද වෙන්නේ කියලා සාමණේස. එතකොට ඒ වගේම විසාකාවට එහෙම දරුවෝ බොහොම හිටියා සාමණේස. එතකොට එතෙන්දි කොහොමද සාමණේස අපි මේ අබ්‍රහ්මචර්යාව කියන එක සෝවාන් වෙච්ච පුද්ගලෙන් කෙන් අපිට ඇතිවෙන ගාණි ස්වාමීන් වහන්සේ ඒක තමයි අපි අර කලින් මතක් කරගෙන ආවෙත් ඒක තමයි. දැන් ඒ යම් මට්ටමකට සෝවාන් ඵලය ලැබෙන අවස්ථාව දක්වා එනකොට ඒ මාර්ග චිත්තයන් වැඩෙන අවස්ථාවේදී ඒ වෙනකොට ඔහුගේ සිහිය බලවත් වීමත් භක්මචාරයේ ශීලයේ බලවත් වීමත් සියල්ල සිද්ධ වෙලා මාර්ග ඵලය ලැබෙනවා. නමුත් ඒ ලැබෙන අවස්ථාවේ භක්මචාරිය සම්පූර්ණ වීම සමාධිය සම්පූර්ණ වීම ප්‍රඥාව සම්පූර්ණ වීමයි ගුණේ. නමුත් ඒ මට්ටම තාම පරිපූර්ණ සමා ප්‍රඥාවට ඇවිල්ලා නැහෙනේ. දැන් තමයි සම්පූර්ණ අවිද්‍යාව ප්‍රහාණය කරලා නැහැ. ඒ නිසා ඔහුට තමලත් කෙලෙස් මතුවීමේ හැකියාව තිබෙන. ඒ නිසා මාර්ගඵල ලැබූ පමණින් ඔහුගේ භ්‍රමචාරය 100%ක් සම්පූර්ණයි කියන කාරණේ එතන සඳහන් වෙන්නේ නැහැ. එනිසා ඔහුගේ යම් වූ ආකාරයකින් කාමරාගයන් පැහැදිලිව තිබෙන බව, සංයෝජනයන් තිබෙන බව ඒකේ තිබෙනවා. ඉතින් ඒ ධර්මයේ තුල පැහැදිලි ඒ කාරණේ. ඒ නිසා ඒ මාර්ගඵලයක් ලැබෙන අවස්ථාව වෙනකොට ඔහුගේ භ්‍රමචාරය යම් දුරකට ඒ ඵල මාර්ගඵල ලැබීමට සුදුසු තත්ත්වයට භ්‍රම ශීලය සමාධිය ප්‍රඥා වැඩෙනවා. නමුත් වැඩිලා නිමා වෙන්නේ නැහැ. ඒ නිසා තමයි තවදුරටත් සසරේ ගමනක් ඉදිරියට තිබෙන්නේ. දවිසක්කා වගේ, මහානාම සාක්ෂ්‍ය වගේ ඒ යම් කෙනෙක් එහෙම වාස්තවිකීමේ ගැටලුවක් ඇත්තේ නැහැ. පැහැදිලි බුද්ධ වචනය තිබෙනවානේ. ඒ නිසා භ්‍රමචාරයේ මෙතන කතා කරන විදිහට මේක ඇත්තටම මේ අපිට මේ සූත්‍රය අපි එහෙම විග්‍රහ කරගෙන ගිය අවසානයේ අපිට පැහැදිලිව තේරෙනවා මේක මේ මං ගැන කියන කාරණාවක් කියලා බුදුහාමුදුරුවෝ පැහැදිලිවම කියන මේ සූත්‍රයේ මුල සඳහන් වෙනවා. මේක මේ මම මගේ භ්‍රමචාරය කියන කාරණය යමක වනාහි මේ සූත්‍රයේ මුල මට මතකයේ තිබුණා. දැනක බ්‍රාහ්මණේ යමෙකු වනාහි නොකැඩුනා වූ සිදුරු නොවි නොව අකම්මාසෝ මෙය මටම මනාකොට කියන්නේය. මේ කියන්නේ මේ බ්‍රහ්මචාරී වාසය කිරීම මේ කොහොම වාසය කරනවද කියන එක මෙය මටම මනාකොට කියන්නේය කියලා බුදුහාමුදුරුම වදාගෙන. ඒ කියන්නේ මේ බුදු කෙනෙක් මේ බ්‍රහ්මචාරය රකින්න ආකාරයක් තමයි මේ ඇත්තට පැහැදිලි කරන්නේ. ඒකට අපි තේරුම් ගන්න ඕනේ ඒ කියන්නේ අරිහත් කෙනෙකුන් කෙසේ වාසය කරනවාද කියන தත්ත්වය තමයි මෙතන පැහැදිලි වෙන්නේ. ඉතින් අපිට අර මූලික මාර්ගඵල අවබෝධයේදී මේ தත්ත්වයෙන් එයා තුළ භ්‍රමචාරය රැකෙනවා කියන කාරණේ අපිට පිළිගන්නට බැරි වෙනවා. යම් මට්ටමකට භ්‍රමචාරයේ රැකීමක් ඇති වෙලා අපට මාර්ගඵල ලැබන්න පුළුවන්. සම්‍යක් සම්බෝධිය කියන තැනට, ඒ කියන්නේ ඒ ආකාරයේ අපි රහත් භාවය කියන තැනට එන තැනට එනකොට තමයි මේ භ්‍රමචාරය අඛණ්ඩව නොකැඩී පල්ලුදු නොවි අඛණ්ඩව පවත්වා ගන්න පුළුවන් කම ඇති වෙන්නේ. අප්‍රමාණ පින් ස්වාමීන් වහන්සේ. හරි මම එහෙනම් දැන් කාන්ති මාත්මේ ජොම වෙනවා. කාන්ති මාත්මේ. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඇතුළු කල්යාණ මිත්‍රයින්ගේ මේ ඇත්තටම මේ ඊටම වටිනා සූත්‍රයක් කියලා මම තේරුම් ගත්තා. මෙවැනි සූත්‍ර මීටත් වැඩිය මේ දේශනා කළ යුතුයි පින්වතුන්ට දැනගන්න. මොකද පින්වතුන් ඉන්නේ ඇත්තටම අද මම ගොඩක් ඉගෙන ගත්ත මේ භ්‍රමචර්ය කියන සීල්පදේ සම්බන්ධයෙන්. ඉතින් ඒ නිසා මට හිතුණා මේ වගේ සූත්‍ර මේ විදිහට දේශනා කරනවා නම් බොහෝ පින්වතුන් බොහෝ අනවබෝධයෙන් ඉන්නවා භ්‍රමචර්ය කියන සීල්පදේ පිළිබඳව. මේ දැන් මට උනත් තිබුණා යම් කිසි දෙයක් අර සිතින් හිතන ඒවා ගැන එහෙම මං හිතලා තිබුණේ නැහැ. ඉතින් ඒ නිසා මං හිතනවා ඊටම වටිනා සූත්‍රයක් මේ ලලිත් සරවත් මහත්මිය මේ තෝරාගෙන තින්නේ. ඒ වගේ මිතාම පිරිවරට ගලන්නා වාගේ ස්වාමීන් වහන්සේ අපිට මේ සූත්‍රේ ඉතා ලස්සනට අවබෝධ වෙන ආකාරයෙන්ම පැහැදිලි කරලා දුන්නා. හිතේ හොඳට මේ පළපදියම් වෙන ආකාරයෙන් ඒ අනුව ඉතින් ස්වාමීන් වහන්සේට මේ සිදු කළ වූ පුණ්‍ය කර්මෙන් වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් ඉතා ඉක්මනින් මේ බව දුක දුරු කරන්න ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම හැම දිනාටම මේ තෙරුවන් සරණ. හොඳයි. ඒ අදහස තමයි. ඉතින් මොකද ඇත්ත වශයෙන්ම මේක ওই මාත්මයම තමයි සූත්‍රය මට ප්‍රකාශ කරන්න කිව්වා. මම තාම කෙටි වෙලාවක් ඇතුළත මේ අදින සූත්‍රය එහෙම පරිශීලනය කරලා ඒ අදහස් ප්‍රකාශ කරන්න තිබුණේ. ඒ ඇත්ත ඔය මෑණියන්ගේ අදහස. මොකද මම අපි බොහෝ තැන්වල සීල වැඩසටහන් වලට සම්බන්ධ වෙන අවස්ථාවල බොහෝ පාසකේ පාසිකාවන් තුල තියෙන අදහසක් තමයි අපි භ්‍රමචාරීව තමයි වාසය කරන්නේ. අපි මෙහෙම වෙන් වෙලා ඉන්නවා. තමා තැන්වල කියන අපි දෙන්නා එක ගෙදර ඉච්චාට වෙන් වෙලා ඉන්නේ කතා කරහක් නැහැ. නමුත් අර මේක පැහැදිලිව තියෙනවා ඉතින් දැකීමෙන් පවා තමන්ට එසේ ඒ භ්‍රමචාරී කැඩෙන ස්වභාවයට පත් වෙනවා කියලා. එතකොට යම් කෙනෙක් එහෙම මම භ්‍රමචාරී ඉන්නවා කියලා හිතියට මුලාවක ඉන්න පුළුවන්. මේ මියන්ගේ අදහස තියෙන වැරදි මේ අපි සඳහා නිසා තමයි මේ වගේ සූත්‍රයන් සාකච්ඡාවට ගන්නෙ. ඒ අදහස වැරදි අදහස් නිවැරදි වෙන බවට පත් වෙනවා. සාදු සාදු සයනා. අද දවසේ සාකච්ඡාවට තාමත් කතා නොකර අපිත් එක්කලන තුකිපෙනෙක් ඉන්නවා සේන මහත්මයා. ඔබතුමාට අපි මුලින් යමු නා ඒකට ඉතින් කියමුලා ඉන්නතර කැමති කුෂාන් මහත්මයාට වෙන්න අද අපිත් එක්ක ප්‍රථම තරල එකතු වෙන්නේ ස්වයං වාසයේගේ හිතවත් මහත්මයෙක්. එතුමාට අපි මෙන් කැමති සේන මහත්මයා. තෙරුවන් සරණයි අවසරයි ස්වාමීන් වහන්සේ. මම දැනගත් මට තේරෙන විදිහට දැන් මේ සූත්‍රය වහන්සේ කිව්වා වගේ නිවන් අරබයා බුදුහාමුදුරුවෝ දේශනා කරපු එකක් හැටියටයි මට තේරෙන්නේ. මොකද පළවෙනිම කොටස කියන්නේ ඇඟ හිලීම පිරිමැදීම වගේ දේවල්, කියන්නේ ස්පර්ශය නැත්නම් ක්‍රියා වලින් තමුන්ගේ බේරගන්න කියන එක. දැන් ස්ත්‍රී හැටියට මට හිතුනේ මෙතන ස්ත්‍රී හැටියට බුදුහාමුදුරුවෝ ගත්තේ රාගය කියන එක, මේ අපේ ක්‍රියා වලින් රාගී ක්‍රියා නැති කරගන්න කියන එක පළවෙනි මට්ටමින්. ඊට පස්සේ දෙවෙනි මට්ටමින් වචන නැත්නම් ක්‍රියා කතා කිරීම වචන. ඒ විදිහට ටිකෙන් ටික ගැඹුරින් ගැඹුරට අපේ මේ සීලය නැත්නම් මේ රාගී අදහස් නැති කරගෙන අන්තිමට දැන් සිහිනෙන් උනත් රාගී අදහස් වෙනවා නම් ඒකත් අනුශය වශයෙන් තියෙන එකක්. ඒකත් නැති කර අන්තිමට දැන් දිව්‍ය සැප බලාපොරොත්තු වෙනවා කියන එක මම තේරුම් ගත්තේ දැන් දිව්‍ය සැපේන්නේ ධ්‍යාන මට්ටමට ගාවාම. ඉතින් ඒ මට්ටමේදීත් තමුන් අනිත්‍ය දුක්ඛ අනාත්ම හැටියට ඒකත් දැකලා ඒකත් අවසන් කරගෙන අන්තිමට තමයි නිවන් දැකන්න පුළුවන් කියන එක මම මේ සූත්‍රයෙන් තේරුම් ගත්තේ. ඔබවහන්සේගේ අදහස් දැනගන්න කැමතියි. තේරුවන් සරණයි. ඔව් එහෙමයි මහත්තයා. ඒක නිහදි මහත්තයා කතාවේ කිසිම වැරදක් නැහැ. පැහැදිලි වශයෙන්ම තථාගතයන් වහන්සේ ඒක පැහැදිලිවම දක්වලා තිබෙන්නේ අනුපිළිවෙලින් තමන් මේ රාගී සිත නිදහස් කරගෙන රාගයෙන් සිත නිදහස් කරගෙන නිර්වාණයට ප්‍රවිෂ්ඨ වීම දක්වා තමන්ගේ කය වචනයෙන් මුලින්ම කය දක්වනවා. කයින් සංවර වෙන්නට වෙනවා. ඊළඟට වචනයේ සංවර වීම වෙනවා. එතනින් කය වචනේ මාසකෙන් මේ තුන්දර සංවර කර ගැනීම සඳහා මේ කාමර මේ ස්වභාවයෙන් ඈත් වෙන්නට දක්වන පිළිවෙලක් පැහැදිලිව මේක තිබෙනවා. මාත්මයතු වගේම කයින් කියන අය රාගයටපත් වීමෙන් දුර වෙනවා. ඊළඟට වචනයෙන් ඒ රාගී ස්වභාවය නැවත ඊළඟට ඒ පිළිබඳව සිතින් ඇති කරගන්න තත්ත්වය දුරු කරනවා. මොකද දැකලා මේ විදිහ දකින්න තියෙන ආසාව, ඒ දැකීමෙන් නැත්නම් අනිත් අය කරන දේවල් දැකීම, නැත්නම් තමන් කරපු දේවල් මතක් කිරීම අවසාන වශයෙන් අර නැවත ඒන් තමන්ට මේ වගේ සුකම වූ කාම සම්පත්තිය. එතකොටම අපි මනුෂ්‍ය ලෝකයේ තිබෙන කාම සම්පත්තීන් වලට වඩා සියුම් ස්වභාවයක් තමයි දිව්‍ය ලෝක ධර්ම ලෝක තලයන් වල තිබෙන්නේ. මේ දිව්‍ය ලෝකයකට හෝ යන්නට කියලා කෙනෙක් ප්‍රාර්ථනා කරනවා කියන්නේ මේ දැඩි වූ කාම ස්වභාවයන්ගෙන් ඈත්ලා අර සුකම කාම තත්ත්වයන්ට පත්වීම සැපදායකයි කියලා යමෙක් හිතනවා නම් ඒකත් භ්‍රමචාරී භාවයට හානියක් කියන එක දක්වලා තියෙනවා. ඒ කියන්නේ නැවත කය වචනය මනස සංවර කරගැනීමෙන් නිර්වාණයටම ප්‍රවිෂ්ඨ වීම සඳහා භ්‍රමචාරී රැකීමේ ක්‍රමවේදයක් තමයි දක්වන්නේ. මාත්මයාගේ අදහස මම අනුමත කරනවා. හොඳයි. එවනම් සාකච්ඡා විවෘත කරන අනිකල්ය මිත්‍ර සමුදයාටම කිසියම් කෙනෙකුට කිසියම් අදහස ප්‍රශ්නයක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න. කුෂන් මාත්‍රා ඔබතුමා කැමති දෙකතු වෙන්න. අද අපිත් එක්ක ඉපිච්ච කල්ය මිත්‍ර එවන් තරමකින් නැත්තරම විශ්වාස කරන මේ වගේ අවස්ථාවක සුළු මොහොතක හරි සමාජයෙන් ලැබීම වාග්යක් හැටියට මොකද මේ කල්යාණ මිත්‍රත්වය කියන ඉතින් මොහොන්තර දේශනා කරන නිර්වාණ අවබෝධය දක්වාම වැදගත් වෙනවා කියලා. ඉතින් ස්වාමීන් වහන්සේ වගේ කෙනෙක් මේ වගේ අවස්ථාවකට සහභාග කර ගැනීම සම්බන්ධයෙන් ඉතාමත් අගය කරනවා. මොකද ඒ වගේ දක්ෂ ධර්ම කර්ම අපිට ගලපලා කියන්න පුළුවන් අය අද බොහොමයක් හිටියත් ඉතින් ඒ වගේ සතුරත්වයක් තියෙන අය අපිට තාම සුලභ ලැබෙන්නේ නැති නිසා මේ ධර්ම කාරණාව සම්බන්ධයෙන් තියෙන අතුරු තාමත් ආලෝචිත මාතෘකාවක් ඉතින් මට මගේ අදහසක් හැටියට කියනවා නම් ඉතින් ඒක අර කිව්වා වගේ අරහත්ත්වයේ ස්වභාවය තමයි එතන අර බුදුහාමුදුරුවෝ ගොඩාක් සූත්‍ර දේශනාවල අවස්ථාවේදී කියන්නේ හිමනි පතං කරණියන් ආපරණිකත්වයක් වජනාති කියලා. ඒ කියන්නේ කරපු කලේට සියල්ල අවසන් කරාට පස්සේ තමන්ගේ සිත මුක්ත වුණාට පස්සේ දැන් ස්වභාවයේදී තින් අර සමා කියන එක සමස්තය එකතු වුණාට පස්සේ මේ විදිහින් කියනනම් ඉතින් ඔය ප්‍රශ්න සම්පූර්ණ කියලා ඇත්තටම ඉතින් කවුරු දැක්කත් එක ස්වභාවයක් තමන්ට ප්‍රකට වෙද්දී ඒක ඉබේම අත්‍යන්ත ස්වභාවයක් කියලා මම නම් දකින්නේ ඉතින් එතකොට කවුරු දැක්කවුනත් අර වගේ විවිධත්වයක් හැටියට නැතුව තමයි ඉතින් තමන්ට එතකොට ප්‍රකට වෙන්නේ එතකොට අර වගේ දේවල් කිසිම අදාළත්වයක් නැති කියලා යනවා ගැහෙන පිරිමිද සත්වද පුද්ගලද කියන ස්වභාවය ඉතින් ඒ ස්වාමීන් වහන්සේ දේශනා කළා වගේ අදහස් දක්වා වගේ ඉතින් එතන ඒක අපි දැන ගැනීම වැදගත් මොකද කය හිතාවින් අර කිව්වා වගේ තමන් රත්නචාරයාව රකින්නවා නමුත් ඇත්තටම මේ සූත්‍ර දේශනාවට ගොඩක් ගැඹුරට සාකච්ඡා කරන බැලුවම තේරෙනවා ඒක ඉතාමත් සියුම් විදිහට කොහොමද විශ්ලේෂණය කරන්නේ කියලා අනිත් එක තමයි ඇත්තටම සමහරව මට හිතෙන විදිහට වැරදි වැටහීමක් තියෙනවා මේ බ්‍රහ්මචර්යාවයි කාමේසු විචාරතාවයි කියන දෙක සම්බන්ධයෙන් මොකද බ්‍රහ්මචර්යාවයි කාමේසු විචාරතාවයි කියන දෙන්නද වගේ සමස්ත අහස පොළවල කියන කුණක් තියෙනවා ඉතින් බ්‍රහ්මචර්යාව කිව්වගේ සම්පූර්ණ වෙන්නේ මොකක්ද ඇත්තට හිතන ස්වාමීන් වහන්සේ වගේම අරහත් වේ සමන් කියලා මොකද එතන ජීවිතේ කියලා ගියාට පස්සේ තින් ඔතන එක ඒ පිළිබඳව අතන කතා කරේ කිරීමක් පව අවශ්‍යතාවෙන්න කියලා යනවා කියලා මට හිතින් තේරුම් ගන්න හැමදාම හොඳයි ඒ අදහස් ඒක තමයි තමයි ඒ කාරණේදී පැහැදිලි අපිට මේ සූත්‍රය තුළ ඒක අරිහත්ය දක්වාම ගමන් කරන කෙනෙකුගේ සීලය කොයි වගේ වෙන්නට ඕනද කියන එක තමයි පැහැදිලිවම තිබෙන්නේ ඒ කාමේශ මිත්‍යාචාරය ඇත්තට වශයෙන්ම අර ගිහි පංචශීලයට අදාළව තිබෙන කාරණාවක් පමණයි ඒ ඒක ඒ අනුව එයාට යම් මට්ටමකට හෝ අර සමාජ තත්ත්වයේ පරිහානියෙන් වැළකින්නට ඔහුට දක්වපු සීලයක් පමණයි. මේක අර අරිහත් භාවයේ දක්වා ගමන් කරන කෙනෙකුට ඒ සීලේ ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒ අරිහත් තත්ත්වයේ සාක්ෂාත් කර ගැනීම සඳහා ඒ සමාධි සම්මතනික සීලයක් විදිහට යන තැන. නිසා ඇත්තට මේ කාරණය තුළ බ්‍රහ්මචාරය පිළිබඳ තව පැහැදිලි විග්‍රහයක් තුළ බුදුහාමුදුරුවෝ දක්වන්නේ එසේ මේ අරිහත්ය දක්වාම තමයි මේ සූත්‍රය තුළ ඒ අනුව හිතන්නට වෙන්නේ ඒක තමයි තථාගත දේශනාවේ තිබෙන යම් පණවලි සම්බාධවන් ගරාවාසෝ රජස්ථායතනාන නිතිය මේ ජීවි ගෙදර වාසය කිරීම තුළ බොහෝ බාධක තමයි මේ බ්‍රහ්මචාරී ස්වභාවයට තියෙන්නේ. ඒ නිසා ඒක අනගහරියන් පබ්බජන්තේ කියන තැනදී අනගහරියන්ගේ ජීවි ගෙදරින් අයින් වෙලා පැවිදිණ කෙනා බ්‍රහ්මචාරය මනමින් රකින්නවා කියන කාරණය ධර්මය තුළ ප්‍රකාශ වෙනවා. ඒ නිසා ඒක අපහසුයි තමයි. අපහසු නම් තමයි යම් මට්ටමකට හෝ මේක උත්සාහ කිරීම බලවත් කර ගැනීම තමන් උපකාර වෙනවා මාර්ගයේ ඉදිරියට ගමන් කරන්න. යම් මට්ටමක තමන් ඒක ප්‍රගුණ කරමින් යනකොට යම් අවස්ථාවක තමන්ට ඉතින් මේ ගමනේ නිමාව දක්වා යන්න බැරි කමක් ඇති වෙනවා කියලා ධර්මයේ තුල නැහැ. ඒක ප්‍රගුණ කිරීම තමයි අවශ්‍ය දේ. මේ යුත්තේ සතියෙන් සතිමත් භාවයෙන් තමන් කියන සතියෙන් ඉතුව මේ නිවර්ණ යටපත් කරගත්තා වූ මේ ස්වභාවයේ සිහිය පවත්වා ගැනීම. මේ කියන්නේ පිටතම කායේ කායයන් පස්සේ විහෙරති, චිත්තේ චිත්තාන පස්සේ විහෙරති, ධම්මේ ධම්මාන පස්සේ විහෙරති කියන මෙතන කතක අධිපත්‍යානේ සිහිය පවත්වා ගැනීම කියන කාරණය තමයි අපිට මනමින් ප්‍රකාශ කරන්නට මේ ඒකලින් පමණමයි තමයි මේ ලක්මචාරයේ සීලය රැකීමේ ස්වභාවය සිද්ධ කරන්නට වෙන්නේ. සාදු සාදු සාදු. හොඳයි කල්ලාණන් මිත්‍රනි, එහෙමනම් අද දවසේදී වැඩසටහන නිමා කරන්න අපිට කාලය ලැබු තිබෙනවා. මම ඊටම ගොඩෙන් ජයන්ත මහත්මයාට යොමු වෙන සාකච්ඡා නිමා කරන්න කියලා ඉන්නතුරු අපි ජයන්ත මහත්මයාගේ අනුතුරු ගෞරවයෙන් ආරාධනා කරමු. පූජ්‍යපාද බදුල්ලේ සූර්යරත්නයේ ගෞරවනීය ස්වාමීන් වහන්සේට වැඩසටහන නිමා කරන්න. ඉතින් කල්ලාණන් තුමුට කලින් සඳහන් කළා වගේ කිසිම පෙර සූදානම් නැතුව උන්වහන්සේට විනප්පය භාගයකට වැඩසටහනපය භාගයකට පෙරයි මම මේ සූත්‍ර දේශනාව නව සඳහන් කරේ. උන්වහන්සේ පුදුමාකාර කරුණාවකින් මෛත්‍රියකින් මේ ලෝකේ පුරා ඉදම සම්මදෙන් කල්යන මිත්‍රෙන් වෙනුවෙන් ඉදිරිපත් වන ස්වාමීන් වහන්සේ අද දවසේදී ඔබ වහන්සේ මතක සිටිනවා මේ ඕස්ට්‍රේලියාවේ පමණක් නෙමෙයි යුරෝපයේ, ඇමරිකාවේ, කැනඩාවේ, ඒ වගේම ශ්‍රී ලංකාවේ විවිධ රටවල කල්යන මිත්‍රෝ එකතුලා ඉන්නවා මේ වැඩසටහනට. ඒ වගේම ඔන්ලයින් උත් කැන්සෝනස් ගුවන් විදුලියෙන් ශ්‍රවණය කරන පිරිසක් ඉන්නවා. මොන මොන රටවල දන්නෙත් නැහැ බොහෝ පිරිසක්. ඉතින් හැම දෙනා වෙනුවෙන් ඔබ වහන්සේට මම පින්දි සිටිනවා. මම ජයන්ත මහත්මයාට ආරාධනා කරනවා ඒකට විතර නිසියාකාරව කරන්න. ඉන්නතුරු ස්වයං වහන්සේට සිරුවන් සරණයි. දලුවත් මහත්මයා, ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගේ නමස්සරයි. මම හිතලා අපිට ඉතාමත්ම භාග්‍යමත් දවසක් වුණාද. අද සිකුරාදා, හැමෝම කාර්ය බහුල සතියක අවසානයේ සිත නිවෙන මේ දහම අහන්න අවස්ථාවක් ලබා ගත්තා. පූජ්‍යපාද බදුලි සූර්යරත්න ස්වාමීන් වහන්සේ අපිට අද සහභාගී වීම තුළින්, ඒ වගේම අද තෝරාගත් මාතෘකාවත් ඒ සූත්‍ර දේශනාවත් ඉතාමත් වැදගත් සූත්‍රයක්. ඒ තුළින් අපිට නොයෙකුත් තිබිච්ච පටලැවිලි, ඒ වගේම නොයෙක් මතිමතාන්තර තිබුණා නම් ඒ සියල්ල බොහෝ දුරකට තම තමන්ගේ ප්‍රඥාවේ ප්‍රමාණයට ලියා ගන්න පුළුවන්කම ලැබුණා කියලා හිතනවා ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේ ඉතාමත්ම කාරුණිකව මේ කෙටි දැන්වීමකින් අපිට මේ විදිහට ධර්මයෙන් අනුග්‍රහය කර දීමට එහෙම පිළිබඳව ඔබ වහන්සේට සවන්ට සිසුත් වෙනුන සියලුම කල්යාණ මිත්‍රයන් වෙනුනොත් අනන්ත අප්‍රමාණ වාරයක් පුණ්‍යානුමෝදනා කරනවා. ස්වාමීන් වහන්සේ මේ ඉදිරියටත් අපි මෙවැනි අවස්ථාවලදී අපිට මුණ ගැසීමට ලැබෙනවා නම් මේක මහත් වාග්ය මාත්‍යා පිළිබඳව අපිට දන්නවා සිටී. ස්වාමීන් වහන්සේ එහෙමනම් අද සාකච්ඡාව නිමා කරන්න ඔබ වහන්සේට යොමු වෙනවා. ඒ අතර මම කියන්න කැමතියි දලුවත් මහත්මයාත් පසුගිය කාලේ සිස්ටම තරමක අසනීපයකින් පෙළුණා. ඒ අසනීප මැදියෙත් අපිට මේ අද මේ ආකාරයෙන් මේ අවස්ථාව ලබා දීම ගැන දලුවත් මහත්මයාටත් අනේක අප්‍රමාණ පින්. ඒ වගේම අපි සියලුම කල්යාණ මිත්‍රන් වෙනුවෙන් සියලු සුබ ප්‍රාර්ථනා, සුබ ප්‍රාර්ථනා, සුවේ නිරෝගී සුවත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ස්වාමීන් වහන්සේටම යොමු වෙනවා. අද සාකච්ඡාව නිමා කරන්න තිරුවන් සරණයි. සාහිත්‍ය සම්මාන්‍ය ස්වාමීන් වහන්සේ විසින් සිඩ්නි නුවර පවත්වන දින හතරක භාවනා වැඩසටහනක් ගැන උන්වහන්සේ මතක් කරා. ඉතින් ආරම්භ වෙනවා වැඩසටහන. කල්‍යාණිකට සම්බන්ධ වෙන්න පුළුවන් දැනට මතක් කරන්න. ඒ වගේම අනුතර උන්වහන්සේ මෙල්බන් නුවරට වැඩම කරලා මෙල්බන් නුවර ධම්මසන් නිවාසයේ මම හිතන්නේ උන්වහන්සේ කියයි වැඩසටහන පවත්වන දින හතරක. ඉන්පසුව කැන්බරා නුවරට වැඩම කරලා මාර්තු මාසයේ දෙවෙනි අප්‍රේල් මාසයේ දෙවෙනිදා ඉඳන් පටන් ගන්න දින හතරක වැඩසටහන පවත්වන බව මතක් කළා. ඉතින් අපි දැන් දන්න හැටි ගැන කියමු. හොඳයි, එහෙනම් මම ඊටම ගෞරවයෙන් සවන් වස්තුම් මේ. හොඳයි, නම් මහත්මයා ආදී අර කෙටි දැනුවත් වීමකින්වත් යම් කිසි ආකාරයකින් තථාගත වචනයක් ශ්‍රවණය කරන්ට ලැබීමේ අපිට මහත් වාග්යක් උදා වීම සිද්ධ වෙනවා. යමෙක්ට අපි හැටි තාක් අපේ දන්න මට්ටමින් අපි තේරුම් කරගත්ත ආකාරයෙන් පැහැදිලි කරන්නේ දේ බුද්ධ වචනයෙන් තොරව කිසියම් කෙනෙකුටවත් මේ ජීවිත సంతානය තුළ මේ මාර්ගඵලයන් නිර්වාණය අවබෝධ කරගන්න ලැබෙන්නේ නැහැ. ඉතින් බුදු කෙනෙක් පහළ වෙච්ච කාලයක පමණමයි අපට හැකියාව ලැබෙන්නේ. එසේ ඒ උතුම් වූ අධිගමලාභීත්වය ලබන්නට ඉතින් ඕනෑම කෙනෙකුට මේ බුද්ධ කාලයක් වන මේ කාලය තුළ ඒ අධිගමලාභීත්වය ලබන්නට එසේ හැකියාව තිබෙන බව තථාගත වචනයන් තුළ පැහැදිලිවම සඳහන් වෙනවා. එහෙමනම් අද දවස තුළ සම්බන්ධ වෙච්ච මේ සමනට වැඩසටහන හරහා ලෝකයේ විවිධ රටවල් වල සිට සම්බන්ධ වෙච්ච විවිධ පිරිස් එවැගේම ස්වාමින් වහන්සේලා සම්බන්ධතාවය පවත්වන්නට ලැබුණා. ඒ අනුව ඒ සියලුම ස්වාමින් වහන්සේලාට වගේම සම්බන්ධිත සියලුම උපාසක උපාසිකා වරුන් මෑණිවරු පියවරු ඒ සෑම සිළු දෙනාට ඒකාන්ත වශයෙන් මේ ධර්ම කාරණාවන් අවබෝධ කර ගැනීම තුළ යම් වූ ප්‍රඥාවක් වැඩවා ගන්නට ශක්තිය ලැබෙන ඒ උතුම් වූ ප්‍රඥාව තුළින් ඔබ සමට ඔබගේ ශීලය සමාධි ප්‍රඥාව වඩවා ගනිමින් ඒ උතුම් වූ නිර්වාණය සාක්ෂාත් කර ගන්නට ඒ ආකාරයට ඔබට නිදුක් නිරෝගී භාවයේ මේ ජීවිතයන් තුළ අත්පත් වෙමි. ඒ උතුම් නිර්වාණයට ප්‍රවිෂ්ඨ වන්නටම මේ කුසල සම්පත්තියින් අනුමෝදන් කරගමු. ඒ ආකාරයටම තමන්ගේ අදු වැඩු දෙමාපියන් ගුරුවරුන් අපිශීපත් කර ගන්නට වෙනවා. තමන්ට මෙවන් වූ කාර්යයන් වල කල්යාණ මිත්‍රයන් විදියට හැසිරෙන්නට තව තවත් අයද මේ කල්යාණ මිත්‍ර සම්පත්තිය ප්‍රගුණ කරන්නට මාර්ගය සලසා දෙනට යොමු වෙමින් තමන් සිදු කරන්නා වූ මේ කාර්යයන් තුළින් තමන් හැදි වැඩු දෙමාපියන් ගුරුවරයන් ඥාතීන් ශීපත් කරගෙන පිනන්නෝදාන් වෙන ශක්තියත් අවශ්‍යයල්ලන්ටද අපි මේ ධර්ම සාකච්ඡාව තුළින් ශ්‍රවණය තුළින් ඇති කරගත්තා වූ පුණ්‍ය බලයන් අනුමෝදන් කරමු. ඒ ශ්‍රයල්ලන්ටත් අප හැමටත් ඒ උතුම් නිවන වහවහම සාක්ෂාත් කරගෙන නිවනින් සැනසෙන්නට හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරගෙන ප්‍රේසටාන යන නිමා කර සම්දනා කර සම්මා සම්බුත් සර්. සාදු සාදු සාදු සාදු සාදු සත්‍යී නංගය වාසං සත්‍ය පුත්‍රං නමාම සාදු සාදු සාදු සාදු